සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නාං භික්ඛවේ අඤ්ඤං ඒක ධම්මං පිපස්සාමි යං භාවිතං බෞලීකතං මහතෝ අත්තාය සංවත්තති යතෛදං භික්ඛවේ චිත්තං චිත්තං භික්ඛවේ භාවිතං බෞලීකතං මහතෝ අත්තාය සංවත්තති සද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරහත් වූ සම්්‍යක් සම්බුද්ධ දසබලධාරී සරුවක්ඥ රාජෝත්තමයන් වහන්සේ විසින් මානෙල් මල් සුවඳ විහිදෙන ශ්‍රීමුඛ පත්මයෙන් සුදු බුදුරැස් විහිදෙන දරදා ස්පර්ශයෙන් අෂ්ටාංග සමන්වාගත ධම්මස්වරයෙන් දේශනා කරන ලද සුවිසුද්ධ වූ සේ සද්ධර්මයේ අතුරින් දහම්පදයක් සවන් දී මාස 3කට පෙර ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරදී අභාව ප්‍රාප්ත වූ පින්වත් සුසිලාද සිල්වා මත මාතාවට පින්පෙත් අනුමෝදන් කරවමින් තම තමන්ගේ යහපත් ලෞකික ලෝකෝත්තර ප්‍රාර්ථනා මුදුන් පමුණවා ගැනීම පිණිසයි තන්පත් වී සිටින්නේ මාතෘකාකල සූත්‍ර දේශනයේ අංගුත්තර නිකායේ ඒකක නිපාතයෙහි ඒක ධර්ම පාළියේ දැක්වෙන චිත්ත භාවනා සූත්‍රයයි. මේ සූත්‍ර දේශනයේ කෙටි වුණත් මේ සම්බන්ධව විස්තර විවරණේ කියනවනම් මුළු පිටකත්‍රයම පාදාදීමට කරුණු ඇති බව අපි සලකන්නට ඕන. එමක් නිසාද මේ සිත තමයි සෑම තැනම ප්‍රධානත්වයක් ගන්නේ. සිත මුල් කොටගෙනයි සියල්ල සිද්ධ වෙන්නේ. ඒක නිසා සිත පිළිබඳව යම් පමණක් පැහැදිලි කර ගැනීම පිණිස අපි මේ සූත්‍ර ධර්මයේ විවරණය කොටගෙන බලමු. බොහෝ සෙයින් බෞද්ධයන් නිතර බණහන බැවින් හා ධර්ම ශ්‍රවණ ආනිසංස මැනවින් දන්නා බැවින් ඒ සම්බන්ධව හැඳින්වීමක් සඳහා කාලය නොගෙන දහම් පද ගැන පමණ ඉදිරිපත් කිරීමට අපි බලාපොරොත්තු වෙමු. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සවැත්නුවර ජේතවන මහා විහාරයේදී සිව්වනක් පිරිස මැද්දේ භික්ෂු සංඝයා වහන්සේ අමතාගෙනයි මේ සූත්‍ර දේශනේ පැවැත්වුවේ. මේ තේරුම මෙහෙමයි. නාහං විච්ඡේ අඤ්ඤං ඒක ධම්මං පිපස්සාමි යං ඒවං භාවිතං බහුලීකතං මහතෝ අත්ථාය සංවත්තති. මහණෙනි යම් ධර්මයක් භාවිතා කිරීමෙන් බහුලීකృత කිරීමෙන් මහත් අර්ථයක් සිද්ධ වෙයිද? යතේ නම් විච්ඡේ චිත්තං මහණෙනි යම්සේ මේ සිත භාවිතා කිරීමෙන් මහත් අර්ථයක් සිද්ධ වෙයිද? ඒහා සමාන අන්‍ය ධර්මයක් මගේ සරුවක්නේ තාඥානෙන් නොදකින්නේනි. චිත්තම් විච්ඡේ භාවිතම් බහුලීකතං මහතෝ අත්ථාය සංවත්තති. මානිනේ මේ සිත භාවිත කරලද්දී නම් බහුලී කෘත කරලද්දී නම් ලෞකික ලෝකෝත්තර මහත් අර්ථයක්ම සිද්ධ කරයි කියන එකයි මේ සූත්‍ර පාඨයේ කෙටි තේරුම. මෙතන සඳහන් වෙන්නේ ප්‍රධාන වශයෙන්ම චිත්තය ගැන භාවිත බහුලී කටු කියන පද දෙකක් ගැනත් හැඳින්වීමයි. පළමුවෙන් අපි මේ සිත පිළිබඳව කෙටි දහම් කතාවක් සලකා බලමු. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර දෙව්දම් වෙහෙර වැඩ සිටින කාලයේදී දහස් ගණන් සංඝ පිරිස වැඩ සිටිය. දස දහස් ගණන් වැඩ සිටිය සැවැත්නුවර ඇසුරු කොටගෙන. එක්තරා වීථියක එක ස්වාමීන් වහන්සේ නමක් දිනපතා පිළිසුඟා වඩිනවා දැක්කා. ඒ වීථිය අයිනේ තේන මාලිගාවක ජීවත් වෙන සිටුවරේ. කරුණ වියේ සිටින මේ සිටුවරයා වරින් වර මේ පාර දිහා බලා සිටිද්දී මේ ස්වාමීන් වහන්සේ වඩින ඇති මිතර දකිනවා. ස්වාමීන් වහන්සේ වට පිට බලන්නේත් නැ, උඩදිම බලන්නේත් නැ, අතපය සොලවන්නේත් නැ. සතෝ සම්පජානකාරී බඹයක් පමණ තේන ඇටේට නිතේලාගෙන මේ ගමන් කරන්නේ පිටිසුඟාගෙන. මෙතුමා නිතර නිතර දකිනින් මේ ගැන කල්පනාවක් ඇති වුණා. දිනක් මේ ස්වාමීන් වහන්සේ සමීපයේද සමගිල්ල කියා සිටියා, ස්වාමීනි මට වචනයක් අහගන්න කැමැති. ස්වාමීනි ඔබ වහන්සේ බොහෝම සංසුන්ව මේ වීථියේ වඩිනවා. මම නිතර බලාගෙන ඉන්නවා. ස්වාමීන් වහන්සේගේ මේ වඩින ඉරියව්වෙන් මම හිතාගත්තා ස්වාමීන් වහන්සේ බොහෝම හිතේ සැපයෙන් ජීවත් වෙන කෙනෙක් කියලා. ස්වාමීන් වහන්සේ සිතේ බොහොම සැනසෙල්ලෙන් ජීවත් වෙන කෙනෙක් කියලා මම විශ්වාස කරනවා. ඒ අතරේ ස්වාමීන් මං ගැන හිතනකොට මම බොහෝම මානසික දුකෙන් ඉන්නේ ඇටේ පැටි කියන්න තියෙනවා. ස්වාමීන් අපි බොහෝම බලගත්ු වගකීම් වලට බර වෙලා ජීවත් වෙන්නේ. අපේ දේපළ බොහොම තියෙනවා. මේ දේපළ ගැන, බුදුනේ ගැන, සේවක සේවිකාවන් ගැන, ගෙදරතොලේ සීලු දෙය ගැන අපි නිතරම කල්පනාකාරීව මානසික බරකින් ඉන්නේ. අපට සුවසේ නිදා ගන්නට නැහැ ස්වාමීනි. නින්දේ පවා පිට ගින්න ගන්න වගේ වේදනාවක් එනවා. මොන විදිහේ අන්තරාවක් වේද, මොන විදිහේ හොරු කණ්ඩායමක් පණේද? මේ ආදී වශයෙන් නිතර නිතර විකාරු අරමුණු හිතමින් තමයි අපි දවස ගෙවන්නේ. අනේ ස්වාමීනි මට ඔබ වහන්සේ අනුකම්පා කොට කියා දෙන්න, මට ඔය වාගේ සැනසීමත් ජීවිතයක් ගෙවන්න උපදේශයක් දෙන්න කිව්වා. ස්වාමීන් වහන්සේ දන්නවා මෙතුමා බෞද්ධයෙක් නෙමෙයි. නමුත් මේ කියන ආයාචනය ගැන අනුකම්පාවෙන් කියා හිටියා, පින්වත් සිටුතුමනි ඔබට සිටේ සැනසෙල්ලක් ඇති කරගන්න මම බොහොම ලෙහෙසි පිළිවෙතක් කියා දෙන්නම්. තමදා මුදී පාන්දර අවදි වෙනකොට හිතා ගන්න මම අද කාට හරි යමක් පරිත්‍යාග කරන්නෙමි කියලා. මේ පාර යන්නේවා දුගියෝ, වගියෝ, ගිලන්නු, සිඟන්නු, සමාත සිල්ලුතු, සමාත තාපසවරු, ඒ කාට හරි යමක් පරිත්‍යාග කරන්න හිතා ගන්න. ඒ පරිත්‍යාග කරනකොට ඔබේ හිතට ලොකු හැල්ලුවක් සංකේතයක් දැනෙයි. සාදු සාදු ස්වාමීනි මම ඒක කරන්නම් කියලා දාපතන් සෑම උදෑසනක අවදි වෙනකොට එතුණ මොකක් හරි යමෙකුට පරිත්‍යාග කරන්නෙමි කියලා. කාර්යභාර බලන් ඉන්නකොට කවුරු හරි දැක්කාම ගිහින් ඒ අතර මොනවද අවශ්‍ය කියලා සොයලා බලලා ඒක දෙනවා. මිල මුදල් නම් එහෙමයි, සෑම බීම නම් එහෙමයි, සිල්ලුතුන් වහන්සේලා යනකොට ඒ දානෙත් දෙනවා. තවසන් වහන්සේලා යනකොට ඒත් සම්ඩත් අවශ්‍ය දෙයක් දෙනවා. නිගන්තයන් වගේ කවුරු හරි යනනම් ඒත් සම්ඩත් යමක් දෙනවා. දැන් මේ මෙතෙක් කාලයක් පරිත්‍යාගයේ පුරුදු වුණා. එක දවසක් ස්වාමීන් වහන්සේ වඩින වෙලාවේ මඟට ඇවිල්ලා කතා කරනවා, ස්වාමීනි මම දැන් මේ පරිත්‍යාගයේ පුරුදු කරනවා. ස්වාමීනි මට ඒක ලොකුම මානසික සුවයක් දෙන දුන්නා. මම දැන් හිත හිතා ඉන්නේ කාට දෙයක් දෙන්න කියන ඒ චේතනාවෙන්. ඒක නිසා මගේ හිතට හරිම සැහැල්ලුවක් සංසිඳීමක් දැනෙනවා ස්වාමීනි. මම කැමති තවත් ඒකත් වඩා පිළිවෙතක් අහගන්න කිව්වා. එසේනම් පින්වත් සිටුතුමනි, අදින් පස්සේ බුද්ධ ධම්ම සංඝ තෙරුවන් සරණ ගිහිල්ලා ඒ තෙරුවන් සරණ යාම නිතර නිතර ඉතින් කියව කියවා ඉන්න. උදේ පාන්දර තෙරුවන් සරණ යන්න, තෙරුවන් සරණ ගිහින් දවසේ හැම කටයුත්තකදීම බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි මේ පද තුන නිතර නිතර කියව කියවා දවස කටයුතු කරන්නේ. ඔබේ හිතට ඒකෙන් මේක වඩා ලොකු සැනසෙල්ලක් ලැබෙයි. දැන් ඉන්න කොටත් මේක කියලා නිදාගන්න. වැඩක් කරන කොටත් මේකම කියන්න. කෙනෙක් මුණ ගැහෙන කොටත් හිතින් මේක හිතන්න. ඒක ඔබේ සිතට විශාල සැනසෙල්ලක් ලැබෙයි කියලා උපදේශයක් දුන්නා. සැබවින්ම මෙතුමා පිළිගෙන එදා පටන් තෙරුවන් සරණ ගියා. තෙරුවන් සරණ ගියා පමණක් මේ දවසේ හැම වෙලාවෙම මේ පිටින් කියවනවා. එකදාසක් ස්වාමීන් වහන්සේ සම්මුඛ වෙලා කියනවා, ස්වාමීනි මට දැන් තෙරුවන් සරණ යාම ලොකුම ආස්වාදයක් වෙලා තියෙනවා. මම රැඳවල් මේක සිහි කරනකොට ස්වාමීනි කවදාකවත් නැති මානසික සෝයක් මට දැන් ලැබිලා තියෙනවා. මට දැන් සැබෙන් නිින්ද යනවා. නිින්ද දිවක් නපුරු දියා සිහිනෙන් පේන්නේ නැහැ. අවදි වෙන්නේ මේකම කියාගෙන. අනේ ස්වාමීනි මට ලොකු සැනසෙල්ලක් මේකෙන් ලැබුණා. ස්වාමීනි තවත් දෙයක් මට කියලා දෙන්න. එසේනම් පින්වත් සිටුතුමනි, අදින් පස්සේ අද සිට පංචශීලයේ සමාදන් වෙන්න. පංචශීලයේ සමාදන් වෙලා මේක නිතර නිතර ඉතිං කියවන්න. නිතර නිතර ඉතිං කියවමින් මෙනෙහි කරමින් තමන්ගේ වැඩ කටයුතු කරන්න වැඩ පාළු වෙන්නේ නැහැ. ඒ වැඩ කටයුතු වල පංචශීලයේ ශික්ෂාපද දෙසරණියත් එක්ක කියව කියව දවස වැඩ කරන්න. නිදා ගන්න ඉස්සරහට ඒක කියලා නිදා ගන්න. සාදු සාදු ස්වාමීන් මම ඒකත් කරන්නම් කියලා එදා පටන් පංචශීලයේ පිළිපියක්. දැන් ඉතින් පරිත්‍යාගයත් පුරුදු කළා. ඒකත් දිනපතාම දැනටත් කරනවා. ඉතරණිය ආ පංචශීලයේ සමාදන් වෙමින් සෑම මොහොතේම මේක හිතින් කියව කියවා දවසේ වැඩ කටයුතු වේදෙනවා. දැන් තරහ යන අරමුණේ තරහ යන්නේ නැහැ. බය වෙන අරමුණේ බයක් යන්නේ නැහැ. වෙන වෙන අකුසල් සිතිවිලි නැහැ. ඒකොත් නැහැ මේ රත්නත්‍රයේ ගුණ. ඒකම පංචශීලය මේවා නිතර ආවර්ජනා කිරීම නිසා පුදුම සනසෙල්ලක් ඇතුව එකදාසක් කිව්වා, ස්වාමීනි මට දැන් පුදුමාකාර මානසික සුවයක් ලැබිලා තියෙනවා. උපවාසයේ බොහොම පිං. මට තවත් දෙයක් කියලා දෙන්න කිව්වා. එසේ නම් පින්වත් සිටුතුමනි, පෝයක් පාසා අටසිය සමාදන් වෙන්න පුරුදු වෙන්න කියලා අටසිය කියලා දුන්නා. සාදු සාදු ස්වාමීනි මම ඒකත් කරන්නම් කියලා දැන් ඔන්න වැඩ හතරයි. පරිත්‍යාගයයි චිත්‍රණියයි පංචශීලයයි දැන් පොහෙට අටසිලයි අටසිලයි සමාදන්ව පැකිනවා. දැන් වෙනදාටත් වඩා මානසික සෝයක් එතුමා වින්දිනී කරනවා. ජී ජීවිතේම නයිස් ප්‍රාමණය කරනවා වගේ තමයි පොහෙට සිය සමාදන් රැකීම ආස දමනයක්. ටික කාලෙකින් පස්සේ නැවතත් කියනවා, ස්වාමීනි මට දැන් පරිත්‍යාගයක් පුරුදුයි. චිත්‍රණියත් පංචශීලයත් නිත්‍ය වශයෙන් මම පුරනවා. කොහෙත් අදසිල් දේවේගෙන එහෙත් මං යෙදෙනවා. මං ඒකෙන් ලොකුම මානසික සෝයක් නිදිනවා. සිය සමාදන් වූ දවස මං අදසිල්ය දිහි කරමින් දවස ගෙවනවා. මේත්‍රික භාවනාව පගිත සමාධි වෙනවා. තවත් මට යමක් කියලා දෙන්න. එහෙනම් පින්වත් සිටුතුමනි, ජී ජීවිතය කරන්න තියෙන උසස්ම සීලය තමයි ගහත්ත දස සීලය. ඒක පංච සීලයේ වාගේ නිත්‍ය වශයෙන්ම සමාදන්ව රකින සීලයක්. ඒක පුළුවන් නම් කරන්න. සාදු සාදු ස්වාමීනි මං කරන්නම් කියලා දැන් ඔන්න තිසරණයයි ගහට ගස සීලයයි සමාදන් වෙනවා. දැන් පංච සීලයට වඩා දෙගුණයක් වැඩි වුණා ශික්ෂාපද. පොයට දැන් සමාදන් වෙන්න අවශ්‍යයක් නැහැ. පොයට සමාදන් වුණත් දැන් නිත්‍ය වශයෙන් දස සීලෙ. දැන් එදා පටන් Brahmachari. එදා පටන් විකාල භෝජනෙන් වැළකිලා. එදා පටන් මාර්ගන් සුවඳ වෙලෙවම් ආදී දරන්නේ සරසන්නේ නැහැ. එදා පටන් උස්සාසන මහා ආසන සේවනය කරන්නේ නැහැ. මිනමුදල් පාවිච්චි කරන්නේ නැහැ. ඒ අනිත්‍යයට පවරලා තමන් බොහොම නිදහසේ හිතින් ඉන්නවා. බොහොම ටික දවසක් යනකොට අයම ස්වාමීන් වහන්සේ මුණගැහිලා කිව්වා, ස්වාමීන් වහන්සේ මට දැන් මේ සියල්ල පුළුවන්. ඒකෙන් මම පුදුමාකාර චිත්ත විවේකයක් ලැබෙනවා. කාය විවේකයක් දැන් මට ලැබෙනවා. දැන් මගේ දේපොළ ගැන හිත හිතා ඉන්නේ නැහැ. මිනමුදල් ගැන මම හිත හිතා ඉන්නේ නැහැ. රං රිදී මසුකාවුණු පිළිගන්නේ නැහැ. විකාල භෝජනයක් නැහැ. Brahmacharya මං සතෙන් ජීවත් වෙනවා. අනේ ස්වාමීන් උපවාසල කුච්චර සතු මිදෙනාද මම මේ ටික කරලා මෙච්චර සතුට ලැබෙනවා නම්. අනේ ස්වාමීන් මට තවත් වැඩක් කියලා දෙන්න. යම් පිළිවෙතක් කියලා දෙන්න. එහෙනම් පින්වත් සිටුතුමනි, මේට වඩා ගිහි ජීවිතයේ උසස් සීලයක් නැහැ. ඊට වඩා උතුම් සීලයක් රකින්න කැමති නම් පැවිදි වෙන්න. සාදු සාදු ස්වාමීන් මං ඒකත් කරනවා කියලා ඔක්කොම වගකීම් බර තමන්ගේ දරුවන්ට සේවක සේවිකාවන්ට දෙසේ පවත්ලා දීලා ඒ ස්වාමීන් වහන්සේ එක්කම ගිහිල්ලා ජේතවනාරාමයේ පැවිදි වුණා. දැන් ඉතින් පැවිදි වික්ෂුන් වහන්සේ නමක් වුණා මෙච්චර සම්පත් ඇති සිටුවරයා. හැබැයි දැන් ඉතින් ආචාර්යයන් වහන්සේ ළඟට දිනපතා උදේ හවසින් ගොඩ ජඹුරු ධර්මයන් කියන අභිධර්මයේ ගැන නාම රූප ගැන කියන ස්කන්ධ ගැන ආයතන ගැන ධාතු ගැන ප්‍රතිපසමුත්පාද ගැන චතුරාර්ය සත්‍ය ගැන මේවම තියෙනවා. මේක දැන් හිතට දරා ගන්න මහා අපහසුයි. ඔය අතර මානකල උපාධ්‍යයන් වහන්සේ ළඟට යන වාරයක් ගානේ මේ කාරණා කියලා දෙනවා. මේ දෙයකටයි මේ දෙය අතපයි මේ දෙයටයි වාඩි වෙන්නේ, මේමයි පාත්‍රය අල්ලන්නේ, මේමයි පාත්‍රය හොදන්නේ, මේමයි දානෙ වළඳන්නේ, මේමයි සූරු පොරවන්නේ. කුංචු කුංචු දේවල් පවා ගොඩක් කියන්න තියෙනවා. සත් පිළිවෙත් ගැන ගොඩක් කියලා දෙනවා. මේවා කියනකොට කියනකොට මේ ස්වාමීන් වහන්සේ පිටර මහ බරක් ඇති වුණා. ඒ මොකද බොහෝම ශ්‍රද්ධාවෙන් පැවිදි වුණේ. දැන් මේ ශික්ෂාපද දහස් ගණන් නෙමෙයි කෝටි ගණන් තියෙනවා. ඒ කොහොමද මම මතක තියාගන්නේ? අනේ මට ලොකු බයක් ඇති වුණා. දැන් ගිහි කාලෙන් සීමිත ශික්ෂාපද රැකෙමින් නිතරම කියවමින් මා සනසෙල්ලේ හිටියා. දැන් මට මේ ශික්ෂාපද මතක තියාගන්න බැ අත්තරක් දක්නොත් මං වරදක් කළා වෙනවා නේද කියලා මහානකම ගැන කලකිරුණා. ආචාර්යයන් වහන්සේ කිව්වා ස්වාමීනි මම බොහෝම විශ්වාසයෙන් තමයි මේ සසුන් ගත වුණේ. අනේ ස්වාමීනි මට දැන් මේ ගැඹුරු අභිධර්ම මතක තියාගන්නත් බැ, ගැඹුරු විනය ශික්ෂාපද මතක තියාගන්නත් බැ. ඒ නිසා මට ලොකු හිතට බරක් ආවා. අනේ ස්වාමීනි මං ගෙදර යන්නම්. මට අවසර දෙන්න කියලා. එහෙනම් අපි යම් බුදුරජාන් වහන්සේ ළඟට ගිහලා ආචාර්යයන් වහන්සේ මේ නම භාග්‍යතුන් වහන්සේට එක්ක ගියා. ගිහිල්ලා වැඳ නමස්කාර කොට එකක් වතක වාඩි වෙලා කිව්වා ස්වාමීනි මේ මගේ ශිෂ්‍යයෙක්. මෙතුමා ගිහි කාලේ හොඳ සිටුවරේ. අනුපිළිවෙලින් හිත දියුණු කරගෙන ඇවිල්ලා මේ පැවිදි වුණා. දැන් ඉතින් ගිහින්දයි මේ හිතේ තියෙන්නේ මේ ස්වාමීනි මේ නමට සුදුසු අනුශාසනාවක් ලැබේවා. භාග්‍යතුන් වහන්සේ ආශාසිතා මොකද මහානේ සිවුරු වලින් දීතුයි. අනේ ස්වාමීනි මල් සද්ධාවේ මහණුනි මට හරි බයක් ඇති වුණා මේ ශික්ෂාපද මතක තියාගන්න බෑ. මේ ගැඹුරු අභිධර්ම මතක තියාගන්න බෑ. ඒ නිසායි මම මේ ගිහි වෙන්නේ කිව්වේ. හොඳයි මම මේ ශාසනීය කෝටි ගණන් ශික්ෂාපද තියෙන ඇත්තේ. ඔය නමට පුළුවන් එකක් රකින්න. අනේ ස්වාමීනි එකක් නම් මම හොඳින් රකින්න. එහෙනම් ඔය ඔක්කොම කෝටි ගණන් ශික්ෂාපද නොරැකෙන්නේ, කැඩෙන්නේ, විඳෙන්නේ, කිලුටු වෙන්නේ හිත නොරැක්කොත්. හිත ආරක්ෂා කරගත්තොත් ඔය ශික්ෂාපද කොහොම රැකෙනවද? එනිසා සිත මුල් කොටගෙන ඔය ශික්ෂාපද තියෙන්නේ. ඒ නමට පුළුවන් හිත ආරක්ෂා කරගන්න. අනේ ස්වාමීනි මම ඒක කරන්න කියලා උපදේශයක් දෙල්ලුවා. ඒ නාමයේ සරුවඥන් වහන්සේ ගාථාවකින් ධර්ම දේශනාවක් කළා. සුදුද්දසං සුනීපුනං යත්ත කාම නිපාතිනං චිත්තං රක්ඛේත මේ ගාවි චිත්තං ගුත්තං සුඛාලං. මේ හතර පද ගාථාව ඇහෙනකොට මොනතරම් පුදුමද? මේ තරම් ශාසනයේ පැවිදිව සිවුරු වරින් දැක්කේ මේ ස්වාමින් වහන්සේට එර ජාති ජාතින් ඉදී පුරුදු කරපු ප්‍රඥාව තිබුණු බැවින් ගාථා හතර පදේ ඇහෙනකොටම සව් කෙලස් නැසා අරිහත්ත්වයට පත් වෙන ලැබුණා. දැන් මේ ගාථාවේ තේරුම කෙටියෙන් සලක බලමු. සුදුද්දසං සුනිපුනං දැකීමට අතිශයින්ම දුෂ්කර වූද, සුනිපුනං අතිශයින්ම සියුම් වූද, යත්ත කාම නිපාතිනං කැමැති කැමැති අරමුණු වෙතකින් පතිතවන්නා වූද, චිත්තං මේ සිත හේදාවි නැනවතා කත්තේත ආරක්ෂා කළේ ප්‍රිය ආරක්ෂා කරන්නේය. චිත්තං ගුත්තං සුඛවහං මේ සිත ආරක්ෂා කරගන්නා ලද්දේ නම් ලෞකිකෝද ධ්‍යාන මාර්ගඵලාදි වශයෙන් ලෝකෝත්තර වූද සැපේ චිත්තසුව සැලසෙනවා කියන එක පහදා දෙනුයි දේශනේ පැවැත්වේ. ඒ මුන්වහන්සේගේ සිතේ චිත්තානුපස්සනා භාවනා වැඩුණා. ඒකයි මේ අධිකම මේ ශනිතව ලැබුණේ. අද කාලේ සමහර කෙනෙක් හිතනවා ඒ කාලේ මේ හතරපද ගාථාවක් ඇසූ පමණින් අධිකම ලැබලා තියෙනුනේ අයි අද බැරි කියලා. ඒක ගැන අපි හිතා බලන්නට ඕනේ. තේරුම් කරගන්නට ඕනේ. අද කාලේ ඒ වාගේ බණපදයක් ඇසූ කෙනෙහි මඟපර නිවන් නොලැබෙන්නේ මෙන්න මේ හේතුව උඩයි. මේ නෙළුම් මානෙල් බිල්වල නෙළුම් කැකුළු මානෙල් කැකුළු කියනවා දිය යට. සමහරව දිය යට මැදක් වැඩිලා. සමහරව දිය උඩට මත් වෙලා. සමහරව උඩට මත් වෙලා මෝරලා. ඒ වාගේ නෙළුම් කැකුළු මානෙල් කැකුළු තියෙනවා. වතුරෙන් උඩට මත් වෙලා දින ගණනාවක් තිස්සේ මෝරලා තියෙන නෙළුම් කැකුළු මානෙල් කැකුළු ඉරවැස් වැටෙන කොටම පිපෙනවා. අනිත් පැත්තේ තියන්නේ තාම. අර වතුර මට්ටමේ තියෙන නෙළුම් මානෙල් කැකුළු දින කීපයක් නැවත නැවත ඉරවැස් වැටීමෙන් මෝරලා මෝරලා යන්දාසක පිපෙනු. සමාදාර වතුර නැද්දේ තේන දෙලුම් මානේ කැකුළු ඒවා තා බොහෝ දාසකින් තම උඩට මතුවෙන්නේ. මතුවලා යන්දාසක පිපෙන්න පුළුවනි. තා සමහර දෙලුම් මානේ කැකුළු තියෙනවා දිය යට හැදෙනවා ඒක සබ්දයක් කාටවා. එම නැත්නම් ඒ අතුලේදී වතුරේදීම කුණු වෙලා යනවා යම් හේතුවකින්. ඒක පිපෙන්නෙම නැහැ. ඒ වාගේ තමයි ලෝකයේ සත්ව කොට්ටාස හතරක් ඉන්නවා. බුදුබණ පදයක් ඇසූ කෙනෙහි මඟඵල නිවන් සුව ලබන්නේ සමත් වූ උද්දිතක් විනාගින් කොටසක් ඉන්නවා. බුදුගණ අසලා විස්තර වශයෙන් ඇහෙනකොට මධිගම ලබන්නෝ ඉන්නවා. ඒ අත්තන් කියන විපංචිතක් නේ. සමහරව ඉන්න බුදුබණ අහලා සීල රැකලා භාවනා වඩලා බොහෝ කාලයක් පිළිවෙත් පුරලා අධිගම ලැබෙනවා. ඒ ආයත කියනවා නීජ කුජලියෝ කියලා. මේ අධිගම ලබන්නම් කොටස් තුනයි. ධර්මයක් මාතෘකා කළ ගැනීම අධිගම ලබන්නේ උච්චිතක්නේ කුජලියෝ. ධර්මයේ විස්තර කරන කොට අධිගම ලබන්නේ විපංචිතක්නේ කුජලියෝ. ධර්මයේ අහලා සීලාදී ගුණ පුරමින් සමති උපාසනා වඩලා බොහෝ කාලෙකින් ඒ ජීවිතේ කවදාරේ අධිගම ලබනවා එන්නේ යෙකුජ්ජලෙ. කොච්චර බණවත් කොච්චර සීල දැක්කත් කොච්චර භාවනා කළත් ඒ ජීවිතේ අධිගම නොලබන්නෝ අර වතුර යටම නරක කියලා යන නිලුම් මානෙට කුලවාගේ ඇත්තන කියන පදපදම කුජ්ජලියෝ කියලා. මේ අනුව සලක බැලීමේදී බුද්ධ කාලයේ කිය උච්චිතස්ඥ පුජ්ජලෙ. ඒ කියන්නේ බණපදයක් ඇසුව කෙනෙහි අධිගම ලබන. කයිදෙන් ඉතිකෙද්ද බාන කොටම අධිගම ලබන. ඒ මොකද? කල්ප ලක්ෂ ගණන්. කල්ප ලක්ෂ ගණන් බෝධි සම්භාර පුරාගෙන ඇවිල්ල අර රතුලෙන් උඩට මතු වෙන මෝර්ලා කියන නිලුම් මානෙක කැකුළු ඉරවැස් වැටීම කෙනෙම පිටෙන්න වගේ ඒ අක්ක ශනිකව ආબોධ කරගන්න නුවණ මොහු කරවා ගින් තිබුණා. ඒ අතර සමහර කෙනෙක් සිටියා ධර්මයේ විස්තරාත්මකව දේශනා කළ අධ්‍යාදිගම ලබනවා. ඒ අත්න්නේ කියනවා විපංචිතාඥය ඒක හරියට වතුර මැත්තේ තියෙන නෙළුම් මානෙ ටැකළු දින ගණනාවක් ඉරවැස් වැටිලා වැටිලා එමක් මෝරලා මෝරලා යන් දාසක පිපෙන්නා වගේ. විපංචිතාඥය. ඒ අත්ොත් අර වාගේ දීර්ඝ සංසාරයේ හිත දියුණු කරගෙන බෝධිසම්භාවය පුරාගෙන ඇවිත් තිබුණා. නමුත් අර උච්චිතාඥයන් තරමට මෝරලා තිබුණේ නැහැ. ඒ නිසා තමයි සවිස්තරව බණ අධ්‍යය අධිගම ලබන්නේ. ඊළඟට වතුනේ මැද්දේ තියෙන නෙළුම් මානෙල කැකුළු යන් දාස කුඩට මතුවෙලා බොහෝ දාසකින් පස්සේ පිටේනවා. ඒ වගේ තමයි නිංගේ කුජලෝ. ඒත් සංසාරයේ කල්ප ලක්ෂ ගණන් පෙරම් පුරා නේන අච්චර දියුණු නැහැ. නමුත් ඒ ජීවිතය අධිගම ලබනවා ලබනවාමයි. අනිත් කොටස පදපරම. පදපරම කියන කොටාසේ කොටස් දෙකකට බෙදන්න පුළුවන්. සමාද ලෝතුරා බුදුබාපතාණන් නිසා මේ ජීවිතේ බණ සලසින ලක්කල භාවනා කළත් අධිගම ලබන්නේ සතුම ගැඹුරු නිසා. ඉදිරියට යන ගමනක් නිසා. පසේ බුදුබාපතන උතුමන් අග්‍රස්නාවක තනතුරු පතන උතුමන් යම් බුදු සසුනකදී විශේෂ තනතුරු පතාගෙන පෙරම් පුරාගෙන නැත්තොත් එයත්ෝ මේ ජීවිතේ අධිගම ලබන්නේ නැහැ. එයත් අනාගතයේ අවස්ථා ලැබෙනකම් මේවා දිනු කරන්න තියෙනවා. දැන් මේ කාලයේදී බණ ප්‍රඥාවක් ඇසූ කෙනෙහි අධිගම නොලබන එකම හේතුව තමයි මේ කාලයේ පහළ වෙන ජනතාව ඒ කල්ප ලක්ෂ ගණන් පෙරූ පුරාගෙන නැති බවයි පෙනෙන්නේ. නැත්තම් බුදුබණ කියන්නේ නෛර්යානික තේසත් ධර්මයක් ඇසූ කෙනෙහි අධිගම ලබන්න තරම් මේ ධර්මයේ තියෙනවා ගැඹීර ආභෝධයක් ලබා ගන්න ශක්තිය. නමුත් අපි බලාපොරොත්තු වෙන්නට ඕනේ අපේ කොච්චර දීර්ඝ කාලයක ඉඳලා අපේ පාරමී බෝධි සම්භාර පිරිනවද කියලා අපි නොදන්නා බැවින් අද මේ බුදු සසුනේදී හැකිතා උනන්දුවෙන් සීලයයි සමාධියයි ප්‍රඥාවයි වැඩෙන හැටියට අපි කටයුතු කිරීම උත්සාහවන්ත වීමයි අපේ යුතුකම. දැන් අපි සලකා බලමු මේ ප්‍රවෘත්තියට අනුතුරුව චිත්ත කියන්නේ කුමක්ද කියන ගැන හැඳින්වීම. චින්තේ තේත චිත්තං. චිත්ත කියන්නේ චින්තේ තේත චිත්තං. ආරම්මණං විඥානාතේති අත්ථෝ. සිතන්නේ සිතයි. චින්තේ කියන්නේ සිතනවා. සිතන්නේ සිතයි. අරමුණු විශේෂයෙන් දැනගන්නේ සිතයි. ආරම්මණං විජානාති කිම අරමුණු විශේෂයෙන් දැනගන්නවා. ඒක තමයි සිතේ ලක්ෂණය. චින්තේ තීති චිත්තං. උබ්බංගම රසං. මේ සිතේ ක්‍රියාකාරීත්වයෙන්ම චෛතසික ධර්මයන්ට මුලින් පෙනී සිටීමයි. සත්තම් ප්‍රධානව පෙනී සිටීමයි. චෛතසික තියෙනදී හරියට ස්වර ව්‍යංජන වගේ. දැන් අපේ අක්ෂර ශාස්ත්‍රයේ තියෙනවානේ අයන්න ආයන්න ආදී වශයෙන් ස්වර පන්තියක්. ඒවට කියන්නේ ස්වර කියලා. ප්‍රාණ ආශ්‍රය කියනවා. ඒවා කන කියනවා. නමුත් කයන්න මේ කක ගගන ආදී අකුරු තියෙනවානේ වල ව්‍යංජන අක්ෂර කියන්නේ ඒකේ ස්වර නැහැ. ඒවා ඔක්කොම අල් අකුරු. ඒවා ශබ්ද කරන්නම් මේ ස්වරයත් එකතු වෙන්න ඕන. ප්‍රාණ ආශ්‍රයත් එකතු වුණාම තමයි කයන්න කායන්න ආදී වශයෙන් අත උච්චාරණය කරන්නේ. ඒ වගේ තමයි මේ චෛතසික කියන එකවා තනියෙන් පහළ වෙන්නේ නැහැ. අල් අකුරු ආදී. ඒවා මේ සිතේ එකතු වෙන්න ඕන. සිතක් නැතුව කවදාවත් චෛතසික පහළ වෙන්නේ නැහැ. ඒ වගේම සිත චෛතසිකයන්ගෙන් තොරව පහළ වෙන්නේ නැහැ. හැබැයි සිතේ යෙදෙන චෛතසිකයන්ගේ අඩු වැඩිකම් තියෙනවා. සමහර සිත් තියෙනවා චෛතසික 7යි යෙදෙන්නේ. සමහර සිත් තියෙනවා චෛතසික 10යි යෙදෙන්නේ. සමාර සිත්තේන චෛතසික 11 යෙදේ. සමාර සිත්තේන චෛතසික 12 යෙදේ. සමාර සිත්තේන චෛතසික 15 යෙදේ. සමාර සිත්තේන චෛතසික 18 යෙදේ. සමාරව 19ක් ලැබෙනවා. සමාරව 20ක් ලැබෙනවා. සමාර 22ක් ලැබෙනවා. එවාගෙම සෝබන සිත් අතරේ නම් සමාර සිත්වල චෛතසික ධර්ම 33ක් ලැබෙනවා. 34ක් ලැබෙනවා. 35ක් ලැබෙනවා. එවගේම ධ්‍යාන සිත්වල 34 33 32 31 31 ඔය වාගේ දෙනවා චෛතසික. ලෝකෝත්තර සිත්වල ඒක සිත්ක චෛතසික 36 35 34 33 32 32 ඔය වාගේ දෙනවා. එතකොට මේ සිත් ඒ චෛතසිකයන්ගේ යෙදීමනෝ තමයි එක එක නම් වලින් හඳුන්වන්නේ. එකෙම නම් වලින් හඳුන්වන්නේ චෛතසිකයන් යෙදෙන යෙදෙන හැටියට. එතකොට මේ චෛතසිකයන්ගේ යෙදෙන ආකාරය අනුව සිත යම් යම් ක්‍රියාකාරකම් වලට දක්ෂතා ඇති වෙනවා. දැන් අපි හිතනවා ඇහෙන් යමක් දකිනවනේ. ඇහෙන් යමක් දකිනකොට මේ දකින හිතද කියනවා චක්කු විඥානිය කියලා. චක්කු විඥානය. මේ චක්කු විඥානයේ දෙකතු වෙන්නේ චෛතසික ධර්ම හතයි. ඒ චෛතසික ධර්ම හත ඇති මේ චක්කු විඥාන සිතේ චක්කු විඥාන සිතෙන් කරන්නේ යම් කිසි රූපයක් නිල් පාට කා පාට සුදු පාට රතු පාට මන තේ පාට මිශ්‍ර පාට දිග කෙටිර වටේ වට කුරු නයක් නේ අඳුරු ආලෝක ඔය වාගේ ස්වභාවයක් තමයි මේ අරමුණු වයින් හිතට. ඒ කියන්නේ චක්කු විඥානයේ දර්ශන වෙන රූපය කියන්නේ ඒකයි. රූපය කියන්නේ ඇහැට ලක්වන දර්ශනය. ඒකට කියන්නේ සනි දර්ශනය කියන්නේ ඇහැට ලක් වෙනවා. ඇට අරමුණු වෙනවා කනට නෙමෙයි නාසිකාට නෙමෙයි දිවට නෙමෙයි කායට නෙමෙයි. මේ චක්කු විඥානයේ දැහැට තමයි මේක ලක් වෙන්නේ. ඒක ඇහත් ලක් වෙනකොට ඇහැ නෙමෙයි මේක දකින්නේ ඇහැ තුල පහළ වෙන සිතයි. ඇහැ තුල පහළ වෙන සිතට කියනවා චක්කු විඥානය කියලා. ඒ චක්කු විඥානය කුසල නෙමෙයි අකුසල නෙමෙයි විපාක සිතක්. අතීතයේ කරගන්නා ලද කුසල හෝ අකුසල හෝ විපාක සිතක් තමයි කර්මයේ විපාක සිතක් තමයි චක්කු විඥානය කියන්නේ. හැබැයි මේ චක්කු විඥානයේ නිසා ඒක පේනියෙද සිත් පේනියක් ගියාම කුසල සිද්ධ වෙනවා අකුසල සිද්ධ වෙනවා සිත් යොදන හැටියට. ඒකට ඒ රූප දකින මේ රූප දකින වෙලාවේදී කර්ම හතරක් එකතු වෙනවා මේ රූපේ දකින්නේ. ඒ මොනවද? චක්ෂු ප්‍රසාදයේ කියන රූපය නැත්නම් ඇහැ නිරෝගීව තියෙන්න ඕනේ. ඇහ නිරෝගීව තියෙන්න ඕනේ. ඊළඟට මේ වර්ණ රූපය ඇහි ලාංඡනේ වැටෙන්න ඕනේ. ඒකට ආලෝකයේ දෙන්න ඕනේ. ඊළඟට දැකීමේ මානසිකාරයේ තියෙන්න ඕනේ. මෙන්න මේ හතර එකතු වෙලා තමයි චක්කු විඥාන ගෙනිහිට පහළ වෙන්නේ. එතකොට මේ චක්කු විඥාන පිටින් යම දකිනකොට ඒ දකින්න වෙලාවෙම හිත අකුසල් උනා නෙමෙයි. ඒ දකින්න විපාක සිතකි. ඒ විපාක සිත තෝරා ගන්න අප්‍රිය අමනාප අසුබ දෙයක් දැක්කා නම් මලමිනියක් අපවිත්‍ර දෙයක් ඒ වගේ දෙයක් දැක්කා නම් ඒකට කියන අසුභ අරමුණ කියලා. අනිෂ්ඨාන මොන කියලා. අපි කැමති නැති අරමුණ. ඒ අනිෂ්ඨාන මොන දැකෙන හිතේ චක්ක විඥාන හිතේ අකුසල කර්මයක ඵලයක්. ඒ සිතක් ඇශික ධර්ම හතක් අකුසල කර්මයක ඵලයක්. ඒක නිසා ඒක දෙන්න අකුසල විපාක චක්ක විඥාන කියලා. යම් හේකින් උද සෝබන දෙයක් අපේ ඇහැට අරමුණ වුණා. මල් ගහ ඒ වගේම බුදුරුවක් බෝධින් වහන්සේ නමක් චෛත්‍යයක් එවාගේ ප්‍රියමනාප හොඳට ඇඳ පැළඳගත්ත තමන් ප්‍රියමනාප පින්නති සිල්වති ඔය වගේ දකින කොට ඉදීම හිතේ ප්‍රබෝධයක් ඇතුවයි දකි. ඒවා කියන්නේ ඉෂ්ඨාරමුණු කියලා. ඉෂ්ඨාරමුණු. ඒ ඉෂ්ඨාරමුණේ ඇත් ලක්ෂණ කොටේ පහළ වෙන චක්කු විඥානියට කියනවා කුසල විපාක චක්කු විඥානි කියලා. මේ විදිහට ඒ කර්මයට අනුව ඒ විපාක සිට තෝරා ගන්න මෙහෙමයි. අනිෂ්ඨාරමුණක් ඇහැට අරමුණෝලා නම් පහළ වෙන්නේ අකුසල විපාක චක්කු විඥාන. ඉෂ්ඨාරමුණක් ප්‍රියමනාප ඉෂ්ඨාරමුණක් ඉදිරියට හමුණා නම් ඒක දකින චක්කු විඥානේ කුසල විපාක චක්කු විඥාන. හැබැයි ඔය හේතු නැහැ. හේතු කියන්නේ ලෝභ දෝෂ මොහොත අලෝභ දෝෂ මොහොත එකක් පන්නේ. එනිසා බොහොම දුර්වලයි. හැබැයි දැන් මේ චක්කු විඥාන සිට පහළ වුණානේ. ඒකෙන් ඉතා ගැඹුරෙන් කියේදු කාරණයක්. දැන් අපේ සිතේ බවංග නමින් දිගට පවතිනවා. ඔය බවංග නමින් ප්‍රවත්නාමේ සිතේ එහෙම කියෙද්දී අපේ ඇහැට අර වගේ අරමුණක් ලක් වෙනවා. වර්ණයක් ලක් වෙනවා. ඒ ලක් වෙන කොටක පාට බවංගෙ හිතින් නැගීමක් වෙනවා. ඉස්සෙල්ල බවංග සිත සෙල වෙනවා වගේ සිතක් පහළ වෙලා බවංගෙන් අමතේන සිතක් ඇති වෙනවා. එතෙන් කියන්නේ වෙන ආවර්ජන සිතක ලක්ෂිත. කොහෙටද මේ ආරමුණ ලක්ුණේ කියන එකයි ආවර්ජන සිතින් කරන්නේ. ඒකට කියන පංචද්වාරා වර්ජන සිත කියලා. ඒ කියන්නේ දොරටු පහෙන් කොයි දොරටුවටද මේක ලක්ුණේ කියලා ඒ සිතෙන් බලන්නේ. ඒ සිතේ තියෙන චාචක ධර්ම 10ක්. ඒ සිත ක්‍රියාසිතක්. කුසල නෙමෙයි අකුසල නෙමෙයි විපාක නෙමෙයි ක්‍රියාසිතක්. ඊළඟට හරියටම චක්කු විඥානේ පහළ වෙනවා. ඒ ආවර්ජන සිතින් තමයි තේරුම් ගන්න මේ කැහැතයි මේ අරමුණ ලක්ුණේ කියලා. ඒකයි මනසිකාරය කිව්වේ. ඒ මනසිකාරයන කොටේ අන්න වර්ණය පේන්න පටන් ගන්න අත්‍යවශ්‍ය වෙන කාලයක මේ කැමරාවකින් පින්තූර ගන්නා වගේ සුළු මොහොතයි. ඒ මුත්තම තද කරනා වගේ එකක් තමයි හරියටම මේ වර්ණ රූපය ඇද ලක් වෙලා දැක ගැනීම. ඒ දැකීම කුසල නෙමෙයි අකුසල නෙමෙයි. ඒ දකින්නක විපාක සිතකින් දැක්කච්චරයි. ඊළඟට හිතක් පහළ වෙනවා සම්පටිච්චෙනි කියලා. මේකනේ තේජී යන හැටි. ඒ කියන්නේ රූප අරමුණ තමන් පිළිගන්නාක් වැනි සිතක් පහළ වෙනවා. ඒක චෛතසික ධර්ම 10ක් කියලා. ඊළඟට තමන් තීරණය කළ හිතක් පහළ වෙනවා. ඒ කියන්නේ මේ ගහවල් දෙය කියලා තීරණය කරගන්නවා. යමුරෙන් නෙමෙයි ලාංඡන වශයෙන්. ඊළඟට පහළ වෙනවා උත්පන්න කියලා ක්‍රියා හිතක්. අර සම්ප්‍රතික්‍රින සංතේන දෙකම විපාක සිත් දෙකක්. වෘත්තපනිකනේ ක්‍රියා හිතෙන් කරන්නේ ඒක ඡායසික 12ක් තියෙනවා. ඒ වෘත්තපනික සිත්ෙන් කරන්නේ මේ රූප ආරමුණ කුසල පැත්තට හෝ අකුසල පැත්තට හරවන එකයි. ඒක හරියට දොරටුවක් වගේ සම්දිස්ථානයක් වගේ. යම් කෙනෙක් සිත පුරුදු කරලා තියෙනවා නම් දුටු දුටු දේ අරමුණේදී කුසල සිත් පහළ කරගන්න පුරුදු වෙලා තිබුණා නම් ඒක කියන යෝනිසෝ මනසිකාරය කියලා. නුවණතෝරව කල්පනා කරන පුජ්‍යලයා. නුවණතෝරව කල්පනා කරන පුජ්‍යලයාගේ සිටි ඔය වත්තපනි සිට කුසල් පැත්තට හරවනවා. එතකොට ඔන්න කුසල ජවනයක් පහළ වෙනවා. ඒ ජවන්සික් හතක් හේලියට පහළ වෙනවා. කාමාචර කියලා ජවන්සික් තියෙනවා 29ක්. ඒ නිකක් පහළ වෙනවා. එතකොට ජවන් සිත් සත ගියලා ඊළඟට ඒ අරමුණ නැවත රසවිඳින්නාක් මෙන් විපාක සිත් දෙකක් හට ගන්නවා සාධාරම්මන කියලා. ඔන්න ඒ දෙවිත බවංග ප්‍රතිද වෙනවා. දැන් ඔතන ගියා චිත්තවාර 14ක්. චිත්තවාර 14ක් ගියන් ඔන්න ආයෙත් බවංගෙට වැටුණා. බවංගෙට වැටෙන නම පින්නේ. දැන් මේ ඇහෙන් ගත්ත වර්ණ රූපය අරමුණු කරගෙන මනෝද්වාරික වශයෙන් සිත ඇතුළෙන්ම ආයෙමත් ජවන් ගීතියක් දුවනවා. ඒකට කියන අතීතාරම්මන චිත්ත වීතිය කියලා. ඒ ජවන් වීතියෙන් අර දුටු අරමුණ මනසින් අරමුණු කරනවා. දැන් ඇන්නේ නෙමෙයි. මනසින් අරමුණු කරනවා. ඒ කියනවා චිත්ත වාර 10ක්. චිත්ත වාර 10ක් යනවා. ඊළඟට අයමත් භවංග ප්‍රතිතේ වෙනවා, භංගයට වැටෙනවා. අයත් භවංග සිත් තීගාන කියලා ඔන්න අයත් චිත්ත වේතියක් මනෝද්වාරික වශයෙන් පහළ වෙනවා. මේ දුටු දෙවියන් නම සිහි කරන මේ ආවර්ගය කියලා නම සිහි වෙනවා ඒ ජවම් වේතියේ. ඒකෙත් තියෙන චිත්ත වාර 10ක්. ඊළඟට අයමත් භවංගයට වැල්ල චිත්ත වාර ගානක් ගිහිල්ලා නැවත චිත්ත වීතියක් පහළ වෙනවා. මේකෙන් ගන්න පුළුවන් අර්ථය මොකක්ද කියලා. ඒක කියන අර්ථ ආදම්මනේ මනෝද්වාරික චිත්තය. මේ බොහොම ගැඹුරු තැනක්. නමුත් මම මේ කියන්නේ අනුහාරි කියලා මතක තියාගන්න. මේ නිසා අපි අහලා තියෙනවා කියලා. එතකොට දැන් ඊළඟට නම ළඟට ඊළඟ චිත්ත වීතියෙන් දැනගන්නවා මේ ආවර්ගයේ අහවල් වැඩකට ගන්න පුළුවන් එකක් කියලා. අන්න අර්ථය සිහි කළා. ඊළඟට ආයමත් චිත්ත භවංගයේ වැටිලා චිත්ත වීතියක් පහළ වෙනවා. අන්න ඒක තමයි බලගතු වෙන්නේ. කුසල චිත්තක් නම් පහළ වුණේ බලගතු කුසල චිත්ත වීතියක් එතන පහළ වෙනවා. අකුසල චිත්තක් නම් එතනදී පෙරියෙද ගිය අකුසල බලගත්තු අකුසල චිත්තක් පහළ වෙනවා. මෙන්න මේ විදිහට වර්ණ රූපයක් ඇහැට ලැබීමේදී මේ චිත්ත වැඩ කරන හැටි මේ තියාගෙන ගියේ. වර්ණ රූපයක් ඇහැට ලක්ෂණගත මේ තේලියක් දුර නැහැ. හැබැයි මේකට විනාඩියක් යන්නේ නැහැ. තත්පරයක් යන්නේ නැහැ. තත්පරයෙන් කෝටියෙන් පංගුවක් තරම් කෙටි වේලාවක මේ ඔක්කොම සිද්ධ වෙනවා. ඒ මොකද? මේ සිත එක තත්පරයක් නැත්නම් ඇසි පියෙහෙළන කෙටි කාලය තුළ කෝටි ලක්ෂ වාරයක් උපදිනවා පිළිදෙනවා. කොච්චරද කෝටි ලක්ෂ වාරයක්. එතකොට මේ චිත්ත වේති පහක් යන්නේ තත්පරයකින් කෝටියෙන් පංගුවක් නැහැ. ඒ තරම් කෙටි වේලාවක මේක සිද්ධ වෙනවා. දැන් ඉතින් මේ කියන්නේ කි දෙක කතාවක්. ඊළඟට අපි සලකා බලමු ඔය වාගේ ඇහැට ලක්වෙන වර්ණ රූපේ නිසා පාල වෙනවා සිතක්. එතකොට මේ සිතේට චිත්තේ කියවීමක් නිසාද ඒ අරමුණ දැනගත්තා. ඒ අරමුණ විශේෂයෙන් දැනගත්ත නිසා ඒක චිත්තයයි. ඊළඟට චිත්තේ කියන්නේ පුරෝගාමි කියලා, උප්පංගව රසං කියලා දැන් ඡයසිකයන්ද ප්‍රධාන වුණේ සිතයි. චිත්ත තමයි ප්‍රධාන වෙලා මේ ඡායසිකන් එකතු වෙලා මේ වැඩ කටයුතු පෙළක් කෙරේ. ඒ වගේම සංකති කියන්නේ පේළියේ මේක යනවා. ඒකට කියන චිත්ත නියාමයේ කියලා. මේක පේළියේ යන බව සිතේ වැදෙන ආකාරයයි. ඒ වගේම ලැබෙන අරමුණ මේකට ආසන්නම හේතුවයි. අරමුණක් ඇතුවෙන හිත පහළ වෙන්නේ. මෙන්න මේක නිසා ඔය විදිහට මේ සිත දැන් කනට ශබ්දයක් දැනුණත් ඔය සැලැස්මට තමයි සිත් වේලි පහළ වෙන්නේ. නාසිකාවට ගඳ සුවඳක් දැනුණත් මේ සැලැස්මට සිත් වේලි පහළ වෙන්නේ. දිවට රසක් නිරසක් දැනුණත් මේ පිළිවෙලටයි චිත්ත වාර පහළ වෙන්නේ. කායත සැප හෝ දුක් හෝ ස්පර්ශයක් දැනුණත් මේ විදිහටයි චිත්තේ පැවැත්ම. සිතෙන් ගන්න අරමුණු වලදී මේ ආකාරයෙන් සිතේ පවතිනවා. එතකොට මේ හැම තැනකම ඉන්නේ අරමුණ ගන්න ස්වභාවය, අරමුණ දැනගන්න ස්වභාවය සිතයි. ඒකයි චින්තේදී චිත්තං කියන මේ පදයෙන් අපි පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඊළඟට අපි සලකා බලමු මේ සිතේ තියෙන අර්ථය මොනවද කියලා. දැන් මේ සිතේට බුදුරජාණන් වහන්සේ භාවිතා කළ නම් 10ක් තියෙනවා. කතමං තස්මින් සමයේ චිත්තං හෝති. යන් චිත්තං මනෝ මානසං හදයන් පණ්ඩරං මනෝ මනායතනං මනින්ද්‍රියං විඤ්ඤාණං විඤ්ඤාණක්ඛන්‍ධෝ සංඥා මනෝ විඤ්ඤාණ ධාතු. ඉදං තස්මින් සමයේ චිත්තං හෝති. මේ ධම්ම සංගණේ ප්‍රකරණේ නිසූත්‍ර පාඩය. මේක තේරුම සිතනම් කුමක්ද? යන් චිත්තං අරමුණු චිතනාර්ථයෙන් යම් චිතක් වේද ඒක චිත්තයයි. මනෝ අරමුණු මැනගන්න අර්ථයෙන් මනෝ නම් වෙනවා ඒ සිත. මානසං අරමුණු මැනගන්න අර්ථයෙන් මානස නම් වෙනවා. හදයන් අදහස් දරා ගන්න අර්ථයෙන් හදේ නම් වෙනවා චිත්තය. පණ්ඩරං රූපාදියක් වගේ කිලුට නොවන බැවින් පණ්ඩර නම් වෙනවා සිත. මනෝ මන ආයතනං ආයතන අර්ථයෙන් මනෝ මන ආයතන නම් වෙනවා. මන ඉන්ද්‍රියං අරමුණු දැනගැනීමේ ප්‍රධානයා දවින් මන ඉන්ද්‍රිය නම් වෙනවා. විඤ්ඤාණං අරමුණු විශේෂයෙන් දැනගන්නා නිසා විඤ්ඤාණේ නම් වෙනවා. විඤ්ඤාණස්කන්ධ එකක් නොවේ බොහෝම රාශියක් වන බැවින් විඤ්ඤාණස්කන්ධේ නම් වෙනවා. තජ්ජා මනෝ විඤ්ඤාණ ධාතු ඒ ලැබෙන අරමුණට අනුරූපව ඒකට යෙදෙන ඡායසක ධර්මයන්ට අනුරූපව පහළ වෙන බැවින් කඤ්ජා මනෝ විඤ්ඤාණ ධාතුණං වේවා. දැන් මෙතන වචන 10ක්ම කියවුණා සිත පිළිබඳව. මේ ඔක්කොම සිතට සමානාර්ථකී වචන. මේ නම් 10 ලැබුණේ කිත්‍යා සිතේ තියෙන ක්‍රියාකාරීත්වයේ උදයි. සිතේ තියෙන ක්‍රියාකාරීත්වය උදයි මේ නම් ලැබුණේ. කියවන දැන් අපි සලකා බලමු මේ සිතේ අර්ථකථාචාර්යයන් වහන්සේලා දක්වලා තියෙන විග්‍රහයක්. විචිත්ත කරණ චිත්තං අත්තනෝ චිත්ත කායවා චිතං කම්ම කෙලේසේහි චිතං තායතිවා තථා හිනෝති අත්ථ සන්තානං විචිත්තාරම්මනන්ති චාති. මෙන්න අර්ථ හයක් තියෙනවා මේ සිතේ ස්වභාව හඳුන්වන්න. විචිත්ත කරණ චිත්තං මේක තේරුමක්. විචිත්‍රු දේ නිර්මාණය කරන්න සිතයි. අත්නෝ චිත්තයවා මේ චිත්ත තමාම විචිත්‍රුයි. චිතං කම්මචලේසේහි පූර්ව භවයේ රැස්කල කර්මය ක්ලේශේන නිසා මේ චිත්ත ගොඩ නැගුණා. ඒක තවත් තේරුමක්. චිතං තායතිවා තදා මේ කර්ම ක්ලේශයන්ගෙන් හටගෙන තියෙන පංච උපාදාන ස්කන්ධය ආරක්ෂා කරනවා චිත. ඒකත් එක තේරුමක්. කිනෝති අත්සංතාන නිස්කන්ද පරම්පරාව දිගකල පවත්වාගෙන යනවා මේ චිත. විචිත්තාරම්මනං චිත නානාවිද විසිතුරු අරමුණු ගැනීමේ සමර්ථ වෙනවා චිත. දැන් මේ තේරුම් හයට තමයි අර්ථකථාචාර්යයන් වහන්සේලා චිත විග්‍රහ කරන්න තියෙන්නේ. එයින් පළමුවෙන් කියන හිතලා බලමු විචිත්ත කරණ චිත්ත. මේ චිත්ත විචිතුරු දේවල් නිර්මාණය කරනවා. දැන් අද කාලේ මේ මනුෂ්‍ය ජීවත් වෙන ලෝකයේ මොනතරම් විසිරු දේවල් නිර්මාණය වෙලා තියෙනවද? බුදුරජාන් වහන්සේගේ කාලෙත් යම් යම් විසිරු දේවල් නිර්මාණය වෙලා තිබුණා. ඒ ප්‍රයතාපියෙත් එහෙම තිබුණා. මහෞෂධ පඬිතුයන් වහන්සේගේ කාලේ බලන්නේ කවුරුත් දන්නේ නැති විදිහේ පුදුම විදිහේ උමගක් කැනලා ස්වයංක්‍රීය දොරවල්හා ස්වයංක්‍රීය ආලෝක ඇති ඉලක්කේ මේවා නිෂ්පාදනය කළ උන්වහන්සේ ජලයෙන් වැඩ අරගෙන තියෙනවා ඒ ගඟක් අයිනි. මේ මොන හාස්කම දුකම ඇදුවේ තමන් හිතෙන්නේ වෙන කවුරුත් ඒක දන්නේ නැහැ. මොලි මහෞෂධ පඬිතුයන් වහන්සේ තමයි ඒක සිතින් නිර්මාණය කරලා බොහොම දක්ෂ ලෙස රටවල් 101ක් සම්බන්ධ කරා. රටවල් 101ක් සමග සම්බන්ධ බවට පමිණෙව්වා. නැසෙක් මදුරුවෙක් විදින තරම්වත් දෙයක් නොසොල්වා මුළුමහත් සජවරු ඕනෝන් සමගින් පිහිටෙව්වා. යුද්ධ කෝලාල සංකේතෙව්වා. දෙකෝරම සමත් වුණේ තමන්ගේ සිත. එවාගේ එන අද කාලේ මොනතරම් නිර්මාණ දේවල් තියෙනවද? ගුවන් යාන නිර්මාණය, දැන් අද මේ සාක්ෂණේ මොනතරම් දියුණු වෙලා තියෙනවද? ඕනෙම රටකෙඳලා මොහොතෙන් කතා කරන්න පුළුවන්, රූප දකින්න පුළුවන්. නානා ප්‍රකාර දේ නිෂ්පාදනය කළා තියෙනවා. මේවා කවුද නිෂ්පාදනය කළේ? දෙවියෙක් බ්‍රහ්මියෙක් නෙමෙයි. දෙවියන් බ්‍රහ්මයන් කරන්නේ සිත මුල් කොටගෙනයි. ඒ ඔක්කොම නිර්මාණය කළේ ඒ පුජ්‍යලයන්ගේ සිතයි. පළමුවෙන් සිතනවා. පළමුවෙන් සිතලා ඒ අනුව ක්‍රියා කරනවා. දැන් අපේ ලංකාවේ තියෙනවා මේ විහාරස්ථානවල චිත්‍ර කර්ම. මේ චිත්‍ර කර්මයක් අදින චිත්‍ර වාසු නැහැ කෙනෙක් ඒ කරන් ඉස්සර වෙලා ඔහු හිතේ අඳ ගන්නවා. ඒ චිත්‍රයේ ඉස්සරින් ඉස්සලා හිතේ අඳ ගන්නවා. ඉතින් අඳගෙන ඒක කරදාසියකාරී විද්‍යේකාරී ඉස්සලා අඳිනවා. ඒ අඳලා තමයි ප්‍රතිමා නිර්මාණ ආදී කරන්නේ. චිතුවම් අඳින්නේ. ඒතකොට ලෝකයේ සිතේ මේව අඳගත් නිසා නේද විසුතු දේවා නිර්මාණය කෙරේ. මෙන්න මේක නිසා මේ ලෝකයේ යම්තා විසුතු දේවල් ඇතුළු ඒ සියල්ල නිර්මාණය කළ තියෙන සිටි චිත මුල් කොටගෙනයි. නිසා විචිත්ත කරන ආර්ථයෙන් සිත නම් වෙනවා. එවාගේම අත්තනෝ චිත්තතායවා මේ සිතේ තමම විචිතුරුයි. තමම විචිතුරුයි. සිතන විවිධ ආකාරයි. වෙලාකෙන් hina වෙන සිතක්. වෙලාක තරහ ගන්න සිතක්. වෙලාක සාඩන සිතක්. වෙලාවකට සාදු කෙන සිතක්. වෙලාවකට බැන බැන යන සිතක්. වෙලාවක කෑම ගන්න හිතක්, තව වෙලාවක නිදා ගන්න හිතක්, තව වෙලාවක වතුර නාන හිතක්, තව වෙලාවක ඉඩම් මහණු කෙනෙක් හිතක්, තාවෙලාක ව්‍යායාම කණීටක් එකේක කාලේ ක්‍රියා කරන්නේ කවුද? මේ සිටේ තියෙන විසුතුරුකම අත්නෝ චිත්තකාරවා තමාම විසුතුරුයි මේ සිටේ. චිත්තතරම් විසුතුරු දෙයක් ඇත්තේ නැහැ කිව්වොත් ඒක සත්‍ය නෙමෙයි පිළිගන්න දෙයක්. චිත්තතරම් විසුතුරු දෙයක් එන ඇත්තේ නැහැ. ඒක සත්‍යයි. ඊළඟට තමයි චිතං කම්ම කෙලේසේති. ඒ කියන්නේ කර්මයේ සහ ක්ලේශයන් නිසා මේ චිත හටගෙන තියෙන්නේ. කොහොමද එකක් දැන් අපි තෝරගන්න ඕනේ ඉතා ගැඹුරු තැනකින්. දැන් අපි සලක බලමු අපි මේ මනෝලෝ උපන්නා. මේ මනෝලෝ උපදිනකොට පළමුවෙම හිත හටගත්තේ ප්‍රතිසන්දි විඥානයකනේ සිතක්නේ. අදයි චිත තනියෙන් නෙමෙයි. පංච උපාදානස්කන්ධයම උන හිතත් එක්ක පහළ වුණා. සිතයි සිතේ යන ඡායසක ධර්මයි සිතට ආධාර වෙච්ච රූප ධර්මයි ඔක්කොම එතන පහළ වුණා. ඒකට හේතුව පූර්ව භවයේ සිද්ධ කරගන්නා ද කුසල කර්මයයි. ඒ කුසල කර්මයේද කියලා කර්ම භවයේ කියලා. කර්ම භවය. ඒ කුසල කර්මයේ කරන්නේ ඉස්සෙල් චේතනාවක් පහළ වුණා. ඒකට කියනවා සංස්කාර කියලා. ඒ චේතනාව පහළ වෙන්නේ මුලින් අකුසල සිතක් පහළ වුණා. ඒක ලෝභ මූල අකුසල සිතක්. ඒ මොනවාද? අපි පෙර ජාතියක හිතුවා ඊළඟට මම මනුෂ්‍ය ලෝක උපදින්න ඕනේ. මනුෂ්‍ය ලෝක උපදින්න ඕනේ ඒක බොහෝම හොඳයි වාසනාවන්තයි මනුෂ්‍ය ලෝකේ උපන්න පින් කරගන්න පුළුවන්. අන්නිතෝට මනුෂ්‍ය ලෝකේ උපදින්න ඕනේ කියලා හිතේ ලෝභ හිතකින්. මනුෂ්‍ය ලෝකේ කියන්නේක අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ අසුභ වූ නාම රූප දෙකක් බවේ දාන්නේ නැහැ. පංච උපාදානස්කන්ධ බව දාන්නේ. දොළොස් ආයතන බව දාන්නේ. ඇති වෙන නැති වෙන දේ බවේ දාන්නේ නැහැ. ඒ දන්නේ නැතිකම කියන අවිද්‍යාව කියලා. ඒකත් අර ලෝභ මූලෙහි තේ පහළ වුණා. ඊළාතර අපි හිතනවා අවිද්‍යාවෙන්න මට ඕනේ කරන්නේ මනුෂ්‍ය ලෝකෙමයි. අන්නෙතර ඇති වුණ උපාදානෙ. දැන් අතට අවිද්‍යාව තණ්හා උපාදාන කියන තුනක් එදා ඒ ලෝභිතේ පහළ වුණා. ඉතින් මේ අවිද්‍යා තණ්හා උපාදාන එකෙහිදී පහළ වුණ අතර ඒ හිත නිසා ඇති කරගන්නා කුසලයක් කරන්නේ මනෝලෝකදී. එක්ක දානයක් දෙන්න, එක්ක සීලයක් රකින්න, කවරෝ පින්කමක් කරන මනුස්ස ලෝක උපදින සුදුසු. ඒ සඳහා යෙදු චේතනාව අන්න සංස්කාරයයි. ඒකට අපි කියනවා අවිද්‍යා පත්‍ය සංකාරා කියලානේ. ඒ සංකාර නිසා ඊළඟට ඒ කර්මයේ සිද්ධ කරගන්න කුසලයේ පුරව ගන්න. නිසේ ඇටියෙද මේ කුසලයේ අපි සම්පූර්ණ කරගන්න. ඒකට කියනවා කර්ම භවය කියලා. හිතවට අවිද්‍යා තණ්හා උපාදාන මුලින් ප්‍රත්‍ය වුණා අකුසල් සිටේ ඉඳගෙන ඊළඟට කුසල් සිටේදී සංස්කාර කර්ම කියන දෙක යෙදුණා. ඔන්නයේ කියන හිතවට දැන් තියෙන කර්මයයි ක්ලේශයයි දෙකම ඔතනේ සංස්කාරයි කර්මයයි කියන එක කර්මය. අවිද්‍යා තණ්හා උපාදාන තුන ක්ලේශ. මෙන්න මේ දෙක පිළිපෙලා තමයි අපි මේ මනෝලෝක ප්‍රතිසන්දි ගන්න අවස්ථාවට පත් වෙන්නේ. ඒකට පත් වුනේ මක්නිසාද? මේ චිත්ත නියාමයේ අනුවයි. මේ චිත්ත පාලනය කරන කෙනෙක් නැහැ. මේ චිත්තයයි මේක පාලනය වන්නේ. ඒකට කියන චිත්ත නියාමයේ කියලා. දැන් අපි සලක බලමු මේක සිදුවෙච්ච හැටි. අපි එදා ඒ පූර්ව භවයේදී මේ කුසලයේ සිදු කරගෙන තිබුණා. ඒ කුසලයේ නිතර අපි මෙහෙය කරමින් තිබුණා. ඒ ආචින්න වාක්‍යයෙන් ආචින්න කියන්නේ නිතර නිතර භාවිතා වුණා හිතේ. ඇඳී තිබුණා තදින්. අපට යම් වෙලාවක මරණාසන්න මොහොතක් එළඹී තිබුණා. ඒ මොහොතේදී අවසාන චිත්තවර 17ක් තියෙන අතරතදී දැන් තව චිත්තවර 17කින් සිටියේවත් මරණය සිද්ධ වෙනවා. ඔය අතරතුරදී පහම වෙනවා මරණාසන්න ජවම් වීතිය කියලා චිත්තවර පහක්. ඒකට කියන්නේ මරණාසන්න ජවනේ කියලා. ඒ ජවන් සිතට අර සිදු කරගත් කුසල කර්මයේ හෝ කුසල කර්මයේ සඳහා ගත උපකාරණයක් හෝ සිහි වෙනවා. නැත්නම් මේ කර්ම අනුභවයෙන් උපදින භවයෙහි අරමුණක් අරමුණු වෙනවා. එතකොට කර්මයේම තියුණා නම් කර්ම නිමිත්ත. ඒ කර්මයේ සිදු කරගන්නත් උපකාරය උපකරණයක් තියුණා නම් කර්ම නිමිත්ත. උපදින තැන මව කුසේ යම්කිසි ලක්ෂණක් වෙනුණා. කතුපාද වේද්‍යක් වගේ දෙයක් තමයි මව කුස ගැන පෙන්නේ. ඒතකොට ඒක ගති නිමිත්ත. ওই තුනෙන් එකක් ලැබෙනවා ලැබෙනවාමයි. ඒක කෙනෙකුගේ මෙහෙයවීමෙන් නෙමෙයි කම්ම බලයෙන් උපද්දාති. තමන්ගේ කර්ම බලයෙන්මයි මේ විදිහට වැටෙන්නේ. ඒකනේ බොහෝම කෙටි වෙලාවයි. දැන් මම මුලින් කිව්වනේ තත්පරයකින් කෝටියෙන් පංගුවක් නැහැ කියලා ඒක නම් කෙටි වෙලාවක්. ඒ කර්ම නිමිති ගති නිමිති කියන තුනෙන් එකක් අරමුණු කරගත්ත ජවන්තිත් පහ නිරුද්ධ වෙනකොට ඊළඟට තදාරමන දෙකක් ඇති වෙන්නත් පුළුවන්. බවංග සිතක් ඇති වෙන්නත් පුළුවන්. එසේ නැතිව හෝ තදාරමන භවංගේ තනතුරු චුතිය හරි ජවනයේ තනතුරු භවංගේ තනතුරු චුතිය හරි ජවනයේ තනතුරු චුතිය හරි කියන මේ තුන් ආකාරයෙන් එකතු කර ක්‍රමයකින් චුති චිත්ත පහළ වෙනවා. ඒකට චුති චිත්තය කියන්නේ මේ ජීවිතේ විපාක සිත්වල අන්තිම සිති කියන එකයි. මේ ජීවිතේ විපාක සිත්වලින් පටිසන්ධිසිත විපාක සිතක්. ඒ නිසා සමානම විපාකයකට බවංගිත කියන්නේ. ඒ බවංගිතේ අන්තිමේද තමයි චුති චිත්තය කියන්නේ. පටිසන්ධි බවංගං චේතතාචවන මානසං ඒකමේව තේවේක විෂයංචේක ජාත්‍යං කියලා මේ ගැන හඳුන්වනවා. එක බවයකදී පටිසන්ධි සිතයි බවංග සිත දෙලයි චුති චිත්තය කියන තුන එකක්මයි. එක කුසලයක විපාකයක්. දැන් මනෝලෝකතින කුසල විපාකයෙන් එකම කුසලයක ජනක කර්මයාගේ එකම විපාක සිත් දෙයක් තමයි ඔය අවස්ථා තුන. නම් වශයෙන් තුනක් වුණාට සිත් වශයෙන් එක හා සමානයි. පටිපලමින් අඩ ගන්න සිත් ප්‍රතිසන්දි නමින් කියෙන්නේ මේ භවයයි ඒ භවයයි එකතු කරගෙන ඉත නිසා. අන්තිමිතර ජ්‍යොති කියලා කියන්නේ මේ භවයෙන් අවසන් වෙන සිතයි. නැද සිත්වලට බවංග සිත් කියන්නේ ජීවිතය ආරක්ෂා කරගන්න හිත නිසා. ඒ කාර්යයට කොඳුකාරය කියවාගෙන. දැන් අපේ ශරීර අවයව ඔක්කොම දරා සිටින්නේ අපේ කොඳු ඇට පෙළිය නිසානේ. දැන් අපිට දෙමින් ඉන්නේ නැහෙනි. ඒ වගේ අපේ සිත් පෙළියේ පවතින්නේ මේ බවංග සිත් මැනවීම පවත්නා නිසායි. එතකොට ඒවා අක්‍රියයි. අක්‍රිය කියන්නේ වෙන අරමුණු ගන්නෑ. එදාර මරණාසන්න මොහොතේ ගත් අරමුණ තමයි පටිසන්ධි සිත්යේ බවංග සිත් තුළයි චුති සිත්යේ කියන අරමුණ. එදා අපි අරමුණු කරගත්තේ මල් වාක්‍යයක් නම් ඒ මල් වාක්‍යයේ තමයි චුති චිත්තයට අරමුණ. බවංග සිත්වලටත් අරමුණ පටිසන්ධි සිත්වලටත් අරමුණ වෙන අරමුණු ගන්නේ නැහැ. දැන් අද කාලේ යටිහිත කියලා කියන්නේ ඔන්න ඕකයි. යටිහිත කියලා බොහෝ දෙනා කිව්වට ඔක නියම තේරුම බවංග සිත් කියන එකයි. බවස් අංග භූතංච බවංග. මේ උත්පත්ති භවයේ ප්‍රධාන අංගය තමයි බවංග හිත. ඉතින් මෙන්න මේ දෙයට චිත්තයේ යනවා. ඊළඟට අපි සලකා බලමු දැන් මේ කර්ම ක්ලේශයන්ගෙන් ගොඩනැගු නිසා මෙන්න මේකට කියන චිතං කම්ම ක්ලේශය. කර්ම ක්ලේශයන්ගෙන් සැස්කල නිසා ගොඩනැගු නිසා පහළ කළ නිසා පවත්වන නිසායි මේකට චිත්තය කියලා කියන්නේ. ඒක තව තේරුමක්. චිතං කායති වාතත. මේ සතර හිතේරුම. චිතං කායති. චිතං කායති කියන්නේ දැන් අපේ මේ පංච උපාදානස්කන්ධය. මේක කර්ම ක්ලේශයන්ගෙන් ගොඩලා තියෙන්නේ, ඇදලා තියෙන්නේ. ඒ මේ පංච උපාදානස්කන්ධය නැමෙති මේ දැස්සු ස්කන්ධ પરම්පරාව ආරක්ෂා කරනවා මේ චිත. මේ චිතෙන් තමයි මේ ස්කන්ධ ආරක්ෂා කරන්නේ, පරිහරණය කරන්නේ. වෙලාවට ධක්ම දින්නේ, වෙලාවට මූණ සෝදන්නේ, වෙලාවට කෑම බීම ගන්න, වෙලාවට අඳින්නේ පළඳින්නේ, වෙලාවට ඇවිදින්නේ, වෙලාවට මේ වැඩ කරන්නේ, වෙලාවට නිදා ගන්න, වෙලාවට නාන්නේ, ඔක්කොම කරන්නේ මේ පංචස්කන්ධයේ පවත්වගෙන යන්නනේ. දැන් කුඩා කාලේ නොදන්න නොදළු කාලේ මව්පියන් යටින් හැදෙනවා. එදා පටන් මේ ශරීරය පාලනය කරන්නේ කවුද හිතෙන්නේ? ඒ කියන්නේ දැන් බලන්න මව් කුසේ ඉන්නකොට කිය මව් කුසෙන් මව්තුමේ අනුභව කරන ආහාර වලින් මේ ශරීරය යැපෙනවා. යම් දවසක මනෝ රෙලිය දකිනවා. දී වේදවා. එතකොට මාස ගණනාවක් ශරීර අභ්‍යන්තරයේ අවහිරේ තිබුණු හුස්ම ටිකක පාටම පිටවෙනවා. පිටවෙලා හුස්ම ටික පිටවෙච්ච ගමන් අයමත් ඒ දරුවා ආශ්වාසයක් ගන්න හුස්ම ඇතුළු කරගන්න ආකාරයට. එතකොට ඒ දරුවා මව් කුසේ ඉඳලා එළියට දකින ඉඳ දකිනකොට මේ වටපිටාව වෙතිනේ සියුම් දූවිල්ල මේ දරුවාට ආග්‍රහණයනකොට කිබුමක් යනවා. එදා පටන් මේ දරුවා මේ යන තුරු කරන්නේ ආශ්වාස ප්‍රශ්වාසනේ. කවුද මේ ආශ්වාස ප්‍රශ්වාස නිර්මාණය කරන්නේ? සිත. මේ සිත ආශ්වාස ප්‍රශ්වාස ඇති කරනවා. ආශ්වාස ප්‍රශ්වාස නැතිනම් ජීවිතේ නිරුද්ධ වෙනවා. එතකොට මේ ආස්වාස ප්‍රස්වාස දෙක චිත්තෙන් හට ගන්න බැයින් චිත්ත සමුත්තානයි. විලාම හේතියා දෝක සිදු වෙනවා. හැම හේතියවකම සිදු වෙනවා. නොසිතුවා සිදු වෙනවා. එතකොට මේ මොහොතේ ප්‍රතම් මේ සුවසනේ නිසා ශරීරේ පවත්වාගෙන යනවා. ඒක නිසා මේ කාය සංස්කාරය කියනවනේ. එතකොට මේ චිත්ත නිසා නේද මේ ආස්වාස ප්‍රස්වාස පවතින්නේ. ආස්වාස ප්‍රස්වාස නිසා නේද ජීවිතේ රැකෙන්නේ. එනිසා කියන්නේ ප්‍රාණ වායෝ කියලා. එතකොට අන්න සිතින් මේ කර්ම ක්ලේශයන්ගෙන් ගොඩනැගුණු පංචස්කන්ධේ රහිනවා. ඊළඟට උපන්දාපතන් මේ මොහොතේ පතන් අත හොලවනවා, පය හොලවනවා, එහෙ හැරෙනවා, මෙහෙ හැරෙනවා. ඉතින් දරුවා නැගිටින්න බැරි වුණාත් ඒ දරුවා දඟලනවා. ඔය වගේම මේ හැම වෙලාවකම මේ දරුවාගේ ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන්නේ සිත නිසා. ඉතින් හැබැයි කුඩා වයසේදී තමන් කරන කියන දේවල් තමන්ට තේරෙන්නේ නැහැ. නමුත් ඒක කොහොම සිදු වෙනවා මේ සිත නිසා. ඊළඟට මේ දරුවා අවුරුදු 12ක් 14ක් ගියාම දෙමව්පියන් ගුරුවරුන් එකතු වෙලා දරුවට අකුරු කියලා අධ්‍යාපනයක් දෙනවා. එදා පටන් අවුරුදු 15ක් 20ක් ඉතින් බොහෝම මහන්සියෙන් අධ්‍යාපනය ඉගෙනවා ජීවිතේ පරිහරණය කරමි. ඒ කියන්නේ ඉතින් උසන්දා පටන් එලෙසම් සොතුමල මෝත්‍ර පහ කරන්ද වෙනවා, කෑම බීම ගන්න වෙනවා, ඉරියව් මාරු කරන්ද වෙනවා, සෙල්ලම් කරන්ද වෙනවා, ව්‍යායාම කරන්ද වෙනවා. ඔය අතරේ ගින ගනිමින් සමාජ රැකියාවලි දෙන්න වෙනවා. ඔය හැම දෙයක්ම කරන්නේ මක් නිසාද? මේ සිත නිසා මේ ස්කන්ධ පරිහරණය කිරීමයි. ස්කන්ධ පරිහරණය කරන්නට මේ සිත අත්‍යවශ්‍යයි. සිතෙමත් නැත්නම් මේක දෙන්නේ නැහැ. ඒක නිසා සිතෙන් තමයි මේ කර්ම ක්ලේශයන්ගෙන් හටගත්ත පංච උපාදාන ස්කන්ධයේ පරිහරණය කරන ලබන්නේ. ඒකයි අද චිත්තං සායති කියලා කියන්නේ. ඒක බලන්න මඳුරෙක් විදිහට දෙන්නේ නැහැ. සිතෙන් දෙන්නේ ගණක් දැනෙන් දෙන්නේ ඇඟසුවඳ කරනවා, දාඩි වැටෙන් දැනඟ සෝද ගන්නවා, නානවා, පිරිසුදු වේගවා. මෙහෙතෙන් දෙන්නේ ඉතර දෙයක් හදෙන දෙන්නේ දෙහෙත් බොනවා. හැම දෙයකටම බඩගින්නින් දෙන්නේ හැම බීම ගන්නවා, හැම දෙයක්ම කරන්නේ සිත නිසා. එතකොට හැම දෙයකින්ම දැන් ඉතින් අධ්‍යාපනය ඉවර වෙලා රැකියාවකට පටන් ගන්නවා. එනක් නිසාද මේ පංච උපාදානස්කන්ධ පරිහරණයට අවශ්‍ය දේ නිෂ්පාදනය කරගන්න මිලිමොදල් අවශ්‍යයි. ජීදොර එවාගේ නැද කුටු කොට්ටෙමි තැතිරිලි කැම බීම සඳහා දේවල් හැම දෙයක් ප්‍රයාණ වහනෝන කරනවා. ඒ වාසිතා සියල්ල සම්පූර්ණ කරන්න යන්නේ මේ සිතයි. සිරින් බෑර නෙමෙයි. එනිසා මේ සිත මේ පංච උපාදානස්කන්ධේ නැහැටි කර්ම ක්ලේශයන්ගෙන් හටගත්ත මේ ස්කන්ධ සංතතිය පවත්වනවා. පාලනය කරනවා. එනිසා චිතං සායති කිව්වා. ඊළඟට චිනෝති අර්ථසංතානං අන්න තවත් තේරුමක්. අර්ථසංතානං චිනෝති. අර්ථසංතානං කියන්නේ මේ ආස්භාව පරම්පරාවනේ. දැන් අපේ ආස්භාව කියන්නේ රූප ගොඩක්, වේදනා ගොඩක්, සංඥා ගොඩක්, සංස්කාර ගොඩක්, විඥාන ගොඩක්. මේවට කියන ස්කන්ධ කියලා, රාශි අර්ථයෙන් ස්කන්ධ කියලා. ආයතන වශයෙන් 12ක් තියෙනවා මෙතන. ධාතු වශයෙන් 18ක් තියෙනවා මෙතන. ඉන්ද්‍රිය වශයෙන් 18ක් තියෙනවා මෙතන. පටිච්චසමුප්පාද වශයෙන් අංග 12ක් මෙතන තියෙනවා. පဋාණ ප්‍රත්‍ය වශයෙන් 24ක් මෙතන තියෙනවා. මේවා තමයි මේ කියන්නේ ආත්ම සංතාන. මේ ආත්ම සංතානයේ කිනෝති මේ එවාගෙම කිනෝති අර්ථ සංතාන මේක වැඩි දියුණු කරනවා. වැඩි දියුණු කරන්නේ කොහොමද? ඇහින් දකිනින් කුසල් හෝ අකුසල් රැස් කරනවා. කනෙන් අහමින් කුසල් අකුසල් රැස් කරනවා. ගඳෙන් සුවඳ විඳිනින් කුසල් අකුසල් රැස් කරනවා. දිවෙන් රස විඳිනින් කුසල් අකුසල් රැස් කරනවා. කයින් සැප හෝ දුක් විඳිනින් කුසල් අකුසල් රැස් කරනවා. හිතින් කුසල් අකුසල් රැස් කරනවා. මේ රැස් කරන්නේ කවුද? චිතෙනි. චිතෙන් තමයි මේ සියලුම රැස් කිරීම සිද්ධ වෙන්නේ. චිත මුල් කොටගෙන. එනිසානේ අර මනෝ පුබ්බංගම ධම්මා, මනෝසෙක්ඛා, මනෝමය ආදී බුද්ධ වචනේ පැහැදිලි කරන්නේ කුසල් අකුසල් සියල්ලට පූර්වාංගම වෙන්නේ චිත. කුසල් අකුසල් සියල්ලට ප්‍රධාන වෙන්නේ චිත. කුසල් අකුසල් සියල්ලට නියමුවා වෙන්නේ චිත. ඒවා නිර්මාණ වෙන්නේ චිත. එනිසා මේ කියන පංච උපාදාන ස්කන්ධේ සංඛ්‍යාතේ ආත්ම සංකාරණයේ දුක කල්පවත් වෙනවා. අද මේ රැස් කරගන්නේ කුසල අකුසල කර්ම නිසා ප්‍රමාණ කරන්න බැරි තරම් වික්ෂසතරක් යන උත්පත්ති මරණ වශයෙන් භවයෙන් භවයට භවයෙන් භවයට එක එක විශ්වලාගෙන මේ ස්කන්ධ පරම්පරාව ගෙනියන්නේ සිටයි. ඒ කියන්නේ භාග්‍යවත් බුදුරජාන් වහන්සේ දේශනා කළ එක භවයක ප්‍රතිසන්දිය. ඊළඟට භවංග, ඊළඟට ජවන, ඊළඟට චුති. මේ විදිහට මෑතක ඊළඟ භවයේ අයමත් වේ පරම්පරාව යනවා. ප්‍රතිසන්දි භවංග, ජවන චුති වීතිති. ඔය විදිහට දිගට යන චක්‍රයක් තමයි මේ ස්කන්ධ පරම්පරාවේ පැවැත්ම. ඒක කවුද සිද්ධ කරන්නේ? මේ සිතයි. දැන් පටිච්චසමුප්පාදය ගැන කියනකොට පටිච්චසමුප්පාදයෙන් එකට ප්‍රත්‍ය වෙනකොට ප්‍රධානම තැන ගන්න හිතයි. ඒක නිසා කිනෝති අත්සංතානං ආත්ම සංතානේ භව සංතානේ ඈතට ඈතට ගෙනියන්නේ සිතයි. චිත්තේන නීයති ලෝකෝ චිත්තේන පරිකස්සති චිත්තස් ඒක ධම්මස්ස සම්පේවක මන්නෝගුන් කියලා බුදු වචනයක් තියෙනවා. මේ ස්කන්ධ ලෝකයේ ඉදිරියට ගෙනියන්නේ සිතයි. චිත්තේන නීයති ලෝකෝ චිත්තේන පරිකස්සති. මේ චිතෙන් සිත තමයි මේක ඇදගෙන යන්නේ. එවගේම චිත්තස් ඒක ධම්මස්ස මේකම ධර්මයක් වූ සිතේ සබ්බේ වතමන්න ගුන් සියල්ලෝම යටත් වෙලා ඉන්නු. සියල්ලෝම යටත් වෙලා ඉන්නේ මේ සිතේ. සිතෙන් තමයි ඔක්කොම මේ කඩ කටයුතු කරන්නේ. එතකොට මෙන්න ඊළඟට අන්තිම වචනේ තමයි විචිත්තාරම්මනන්තිච. මේ සිත විචිත්‍ර ලෙස ආරමුණු ගන්න. දැන් බලන්න ඇහැ පියාන් හිටියත් මොන මොන දේවල් මැවි මෙවි හිතට දෙනවද? මොන තරම් දේවල් මැවි පේනවද හිතට? භාවනා කරන්න කියලා වාදිනවා සමහරු. මොන භාවනාවක්ද 18 හිතේව මේවා හිතේ මවමවා බලනවා. අතීත දේවල් මවා ගන්නවා, අනාගත දේවල් මවා ගන්නවා, නැති දේවල් මවා ගන්නවා, ඇති දේවල් මවා ගන්නවා. ඔක්කොම හිතෙන් මවාගෙන මවාගෙන විසුතුරු කරන හිතක් ඇටියට හදා ගන්නවා. ඉතින් ඒ වාට ඇලෙනවා, ගැටෙනවා, මුලා වෙනවා. ওই විදිහටම මේ සිතේ පැවැත්ම. දැන් ඇහැ අරගෙන හිටියත් දකිනවා, මේ අහනවා, මේ ගඳ සෝඳක් නිදිනවා, මේ රසක් නිදිනවා, මේ සැප දුක් ස්පර්ශයක් නිදිනවා. හිතෙන උත්කේතව මේ කාර්යයට පුදුම විද්‍යාවක් වාගේ මේ නියත මේ සිත විෂිතුරු ලෙස ආරමුණු ගන්නවා. ඒ විෂිතුරු ලෙස ආරමුණු ගන්න දවින්ද මෙතන කියනවා විචිත්ත ආරම්මන ඇති බැවින් සිතයි කියලා. දැතුරු තේරුම් පහේ මෙතන කියවුණා. විෂිතුරුකේ නිර්මාණය කරන අර්ථයෙන් සිත නම් වෙනවා. එවාගෙම කර්මක්ලේශයන්ගෙන් ගොඩනැගුණු නිසා සිත කියනවා. කර්මක්ලේශයන්ගෙන් ගොඩනැගුණු පංචස්කන්ධයේ ඇතිවෙන නිසා සිත කියලා. එවාගේ පංචස්කන්ධය නැමෙති මේ ආත්ම සංකාණේ දුබකල් පවත්වගෙන යන බැවින්ද සිත කියලා. විසුතුරු අරමුණු ගන්නා බැවින්ද සිත කියලා. ඒකෙන් මෙන්නේ මේ විදියට සිතේ තරත්ම අපි තේරුම් කරගනිමු. ඊළඟට අපි බුදුරජාණන් වහන්සේ දේශෝ මේ දේශනය අනුව සලකා බලමු මෙන්න මේ සිත සතුවත් වෙන්නේ කොහොමද කියලා. දැන් මෙතන කියුවා ප්‍රතිසන්දි ගන්න හැටි. චුතේන හැටිත් මෙතන කෙටියෙන් කියවුණා. ජීවත්වන හැටිත් මේකේ තේ ප්‍රවැත්ම හැටියට කෙටියෙන් කියවුණා. එතකොට මේ සිත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා නාහම් දිත්තේ අඤ්ඤං ඒක ධම්මං පි සමුනුපස්සාමි. යම් ඒවම් භාවිතං බහුලීකතං මහතෝ අර්ථය සංවත්ති. භාවිතා කරන ලද්දේ නම් බහුලීකృత කරන ලද්දේ නම් මහත් අර්ථයක් ගෙන දෙන්නේ යමක්ද? යකේ ධම් විච්ඡේ චිත්තං මේ චිත හා සමාන නාහං අඤ්ඤං ඒක ධම්මං පිපස්සාද. මම කිසිදු එක ධර්මයක් නොදකිමි. චිත්තං විච්ඡේ භාවිතං බහුලීකృత මහතෝ අර්ථය සංවත්ති. මාන්නේ මේ සිතේ භාවිත බහුලීකృత කරන ලද්දේ නම් මාත්මා පාර්ථයක් සිදු කර දෙයි. දැන් බලන්න අපේ බුදුරජාණන් වහන්සේ ගැන. බුදුරජාණන් වහන්සේ මේක මහා සංකල්ප 28 කීයක විස්තර වෙලා මෑණියන් ද පියාණන් උපස්ථාන කළ දරුවේ. ධනෝපානේ සඳහා මෑණියන් කරපිට තියාගෙන මරමෝදේ තීනන්න සිද්ධ වුණානේ. ඊළඟ පිටසක්කේ කියන්නේ අද්දාසින් පස්සේ නැහැ කඳුනා. අද්දාසත් මේ දරුවා මෑණියන් දෙරගෙන පීරුවා. එදා බුදුබා පැතුවානේ මුලින්ම. එදාම ගොඩෙන් ගන්න ලැබුණානේ. එදා මෑණියන්ගේ මුවෙන් කියුණානේ දරුවා ඔබ බුදු වේවා කියලා. එදා හිතා ඇතුගර ඇති කරගත්ත සිත උනාසේට සත් අසංක කල්ප ලක්ෂයක්ම අතරක් නැරෙ හිතේ පහළ වෙමින් බුදුබා පතාගෙන වසිති. ඊළඟ නව අසංක කල්ප ලක්ෂයක්ම වචනින්ම කේකියා බුදුබා පතාගෙන පෙරුම් පුරාගෙන ආ. ඔබම 17 අසංකයේ කල්ප ලක්ෂයකින් පස්සේ දීපංකර බුද්ධ ශාසන කාලයේදී සුමේද තාපසව මතු බුදු වෙන බවට නියත වුණා. එදා පටන් සාරා සංකේය කල්පලක්ෂයක් තිස්සේ බෝධි සම්භාර පුරාගෙන ආවා. එසතුරු අධ්‍යාමීදී හත් වාරයක් මහා පෘථුවේ කම්පා කරවනසේ පාරමී සපුරා ගත්තා. මේසා දීර්ඝ කාලයක් උන්වහන්සේට කොහොමද මේ හිත පහළ වුනේ? මේ හිත පහළ වුනේ අර මුල්ම හිතේ පදන් චිත්ත දේලිය එක චිත්තක් දැවිණුයි. චිත්ත දේලිය එක චිත්ත දේලියක් දැවිණුයි. රූපකය නම් ඒ භවයේ පතිත වෙනවා. නාම පරම්පරාව චිත්ත නියාමයේ අනුව උපදෙමින් විදෙමින් උපදෙමින් විදෙමින් අර මුලින් සඳහන් කළ අවිජ්ජා තණ්හා උපාදාන කර්ම සංස්කාර කියන මේවා නිසා භවෙන් භවයට භවෙන් භවයට ආවා. ඒ එනාතර උන්වහන්සේගේ සිතින් අර උපනිශ්‍රේ කියලා සම්පතියක්. ඒ කියන්නේ මේ සිතෙන් සිතට උපකාර වෙනවා සම්පති විශේෂයක්. ඒ සම්පති විශේෂයේ නිසා මුල් ප්‍රාර්ථනාව අනුව භවයෙන් භවයට ඒ පාරමී පුරා ගන්න බෝධිසම්භාවය පුරා ගන්න ඡන්දය චිත්තය විරිය බීමාසාව කියන මේ හිතේ පහළ වුණා. ඒ පහළ වීම නිසා තමයි කාගේවත් උපදේශයක් නැතත් තමම්ම බුදුබව කතාගෙන ආවා. එතකොට මේ සියල්ලම කෙරුණේ සිතනි. එතකොට උන්වහන්සේට අන්තිමේදී මේසා දීර්ඝ කාලයකින් පසුව අන්තිම ආත්මාවේදී සිද්ධාර්ථ ගෞතම නමින් පහළ වෙන්නත් ලැබුණා. උන්වහන්සේ 29 වෙනි අවුරුද්දේදී ජරා ව්‍යාධි මරණ ඡේද මේ සංවේග අරමුණු තුනක් දැකලා ශ්‍රමණ රූපය දැකීමෙන් ඉතේ මහත්ම ශලසිල්ලක් ඇදෝ පැවිදි වුණා. මේ පැවිදෝණී සිත දියුණු කරන්නේ පැවිදේලා දවස් 7ක් निराහාරෝ ප්‍රීතිසබ්යෙන් හිටියා. ඊළඟ දවස් 7ේදී ආනාර කාලාම උද්දකරා පුත්‍රයන් වෙත ගියා. ආනාර කාලාම තාපසතුමා ධ්‍යාන විඥා හතක් ලබා හිටියේ කෙනෙක්. එතුමා සමග කතා කළා පමණයි පැත්තකට වෙලා වාඩි වුණා. ධ්‍යාන හතක් ඉපදෙව්වා. එතුමා ආරාධනා කළාම මගේ ආශ්‍රමේ නවතින්න කියලා නැතුනේ නැහැ. උද්දකරා පුත්‍රයෙ දෙගේ ඉදී එතුමා සමග කතා කළා පමණයි පැත්තකට වෙලා එක සමාධි කළා. අටවෙනි සමාපත්තියක් ඉපදෙව්වා. එතුමාට මගේ ආශ්‍රමේ නැවතිලා මේ ශිෂ්‍යයන් අනුශාසනා කරන්න කිව්වා. නෑ බාරගත්තේ. උනාසගේ සිතේ තාමදි. උනාසයිත් මේ ධ්‍යාන විචා ලබාගෙන බබලෝ යනවා විතරයි. මම සත්‍ය අවබෝධ කරන්න ඕනේ කියලා අවුරුදු 6කට ආසන්න කාලයක් දුෂ්කරවට බිමු. මහා ප්‍රධාන වීර්ය වැඩුවා. ඔය අතරේ උනාසගේ කර්ම විපාකයන් ඵල දුන්නේ. බුදු වීමත මාසේ මේ අද මාසයකට සිට උන්වහන්සේ ආහාර ගන්න පටන් ගත්තා. ඒ කාලයේදී අර යතපත්ී තිබුණු සමාපatti නැත උපදවා ගන්න පුළුවන් වුණා. හරියට මේ විසක් පොලේ හිටයි කියලා අලුයම් කාලේ දැනෙ මිදු දැක්කා. පසුදා උදෑසන සුජාතා වගේ කිරිපිඩු පිළිගෙන නිරංජරා නදී තීරයේ තන් පහස් වෙලා දන් වළඳලා සවස් වෙනතුරු සමවස්සෝයන් රුක්සවන් වල ඉඳලා හන්දෑවට නවී පෙනීගේ මානක ගිහිල්ලා බෝධි වෘක්ෂයට පැමිණියා. එතෙන්දී උන්වහන්සේ ප්‍රදක්ෂිණා කළ බැලුවා සුදුසු තැන. නගරේ දැත්ත සුදුසුයි. එතන අර කුසතන මිත්‍ය අටක් ලැබුණ සුත්තේ නම් බ්‍රාහ්මණ කෙනෙකුගෙන් ඒ කෙරළ වාදී වුණා. හැබැයි එතන වජිනාසනයේ පැලඳුණට එන කතාවතන එක සත්‍යයි. ඒ කියන්නේ උන්වහන්සේට බුදු වීම සඳහා ඒ මොහොතේ හදාසට ආසනයක් පහළ වුණා. උනාසෙතෙන්දී පළමුවෙන්ම කෙලේ වාස මාස පහේදී පුරුදු කළ ආනාපාන සතිය ගත්තා. ආනාපාන සතියෙන් ධ්‍යාන හතරක් ඉපදෙව්වා. කවුද මේ ඉපදෙන්නේ සිටනේ? ධ්‍යාන හතරින් නැවතුනේ නැතිවී කදින භාවනාවේ සියලුම අර්පණ සමාධි ධ්‍යාන සමාධි ඔක්කොම ඉපදෙව්වා. දැන් අෂ්ට සමාප්‍රතිලාභීනේ. ඊළඟට අභිඥා බල දෙකක් ඉපදෙව්වා. සාත්‍රී පෙරියම් කාලයේ පෙරවිසු ආත්ම දක්න අභිඥාව විහිදෙව. අර විෂාසංක කල්පලක්ෂයකට ඈත ඉඳන් උන්වහන්සේ ඥාතියෙන් ඥාතියට භවයෙන් භවයට ආව හැටි උන්වහන්සේ තේරුම් ගත්තා අභිඥාවෙන්. ඊළඟට මධ්‍යම යාමේ චතුප්පාත ඥාන ඉගෙන ජීවත් නොවන මෙහෙයව. නරම උපදින සුභති දුගති ආන කුසල අකුසල කරන සෝබන අසෝබන සප දුක් විඳින හැම සත්‍ය කෙනෙක්ම අගතක් තරම්වත් ඉතිරි නැතුව තියෙන සංස්කාරයක් දෙයක් නොලින් දැක්කා. දැන් උන්වහන්සේ තුන් කාලයේ පිළිබඳව නිසකතාවයක් ඇති වුණා බුදු වෙන්නේ ඉස්සෙල්. මේ කවුද මේ සත්‍ය ඇති කරුවේ සිතනේ? සිත භාවිතා කිරීමෙන්නේ. ඊට පස්සේ අලුයම් කාලයේදී පටිච්ච සමුප්පාදයේ විපස්සනාට හැරෙව්. විපස්සනාට හරවගෙන යනකොට මුළු දසදහසක් ලෝක ධාතුවේ දසදහසක් සූර්ය මණ්ඩල උදා වුණාට වඩා ප්‍රඥා ආලෝකේ පැතිරෙන්න පටන් ගත්තා. ඒ ප්‍රඥා ආලෝකයෙන් ඊටාම සියුම් උද නාම රූප පරමාර්ථ ධර්මයන් විපස්සනා කරන්න පටන් ගත්තා. ත්‍රිලක්ෂණෙන් නංගල අලියම් කාලේ වෙනකොට දස දහසක් ලෝක ධාතු වල සාත්‍යාදි සහස්‍රයන් සිද්ධ වෙද්දී ලෝතුරා බුදු වුණා. මේ බුදු වීම කවුද සිද්ධ කියලා දුන්නේ? මේ සිතනේ. මේ සිත තමයි මේ බුද්ධත්වයේ කියන සරුවංකතාඥානි ලබා දුන්නේ. දෙවි කෙනෙක් නෙමෙයි, ලක්ෂ්මියෙක් නෙමෙයි, දෙමෝපියෙක් නෙමෙයි, මහාන බමුණන් නෙමෙයි, හිතමිතුරන් නෙමෙයි, නෑදෑයන් නෙමෙයි. මේක සමාගි චිත්ත සංතානයේ තමයි මේ බුද්ධත්වයේ ලබා දුන්නේ. තුනා සේවනාවේ ප්‍රීති වාක්‍යයක් හිතින් කියවන්නේ අනේක ජාති සංසාරං සංඝාවිස්සං අනිද්දිතං ගාථාන සංගමේ සන්තු දුක්ඛා ජාති පුනප්පුනං ගාථාරක දිච්ඡෝසි පුනජීවන්න කාති සම්බාතේ භාසුකා භංගා ගාඛෝතං විසංකිතං විසංඛාන ගතං චිත්තං සන්නානං කය මධ්‍යගා. එක තේරුම එහෙමයි. පුනප්පුනං ජාති දුක්ඛායිති. නැත නැත ඉපදීම දුකක් බව දැන. ගාතාරකං ගවේසන්තු. ස්කන්ධ නැමැති මේ දේ හදන කතෘතුමා සොයමි. අනිද්දසං. දකින්ද නොහැකිව. අනේක ජාති සංසාරං සන්ධාවිස්සං. ප්‍රමාණාතික්‍රාන්ත සංසාරේ ඉපදීම් මරණ වශයෙන් ඇවිද්දෙමි. ගාතාරක දික්තෝසි. ඉස්කන්දගේ හදන කතුරු දුමනි ඔබ මත පෙනුන කුණ ජේහන් නැකාරාදී නින් මත්තේ ඔබට මේ ස්කන් ඔබ මට ස්කන්දක වල හදන්නේ නැ මක් නිසාද? සබ්බාතේ භාසුකා භග්ගා ඔබේ පරාල සියල්ල මම් බින්ද දහකෝටන් විසංකිතන් ඔබේ මුදුන් කුරුපාමන් සුනු විසුනු කළ විසංකාර කතන් චිත්තන් මගේ සිත අසන්ත දේද කියන් සන්නානං කය මැද්දේගා මගේ සිත තෘෂ්ණා ක්ෂේනම් වූ අමා මහ නිවන සාක්ෂාත් කරගත්තා. මේ සම්පත්තිය කවුද ලබා දුන්නේ? යකේ දං චිත්තං. චිත්තං විච්ඡේ භාවිතං බහුලී කතම් මහතෝ අත්තා සංවත්තති. මේ සිත භාවිත කිරීම නිසා බහුලී කෘත කිරීම නිසා මහත් අර්ථයක් සිද්ධ වුණා. ලෝතුරා බුදු වුණා. දැන් ඉතින් ජාතියක් නැහැ, ජරාවක් නැහැ, ව්‍යාධියක් නැහැ, මරණයක් නැහැ. සෝක පරිදේව දුක්ක දෝමන සුපායාස කිසිවක් නැහැ. පටි උපාදාන සංජයක් නැහැ පිරිණීමෙන් පස්සේ. ඒ ශාන්තිනා ජන් වහන්සේ අජාති අජර අව්‍යාද අශෝක අනුපායාස අමෘත මහා නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගත්තා. මේ වගේ තමයි පසේ බුදුන්. මේ වගේ තමයි අගසව් දෙනම. මේ වගේ තමයි මහරහතන් වහන්සේලා, සසු ආර්යයන් වහන්සේලා ඒ උත්තරීතර සූයේ ප්‍රතුණී සිට භාවිතා කිරීම. එනිසා මේ සරුවඥන් වහන්සේ දේශනා කළා මෙහෙම. සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝධපනං ඒතං බුද්ධාන සාසනං. සිදුවෙන සීළු අකුසල් අත්හැරීමත් සෑම ආකාරයේ කුසල් දැස් කර ගැනීමත් සමථ විපස්සනා භාවනා වඩා සිත පිරිසු කර ගැනීමත් ඒ සම්බුද්ධාන ශාසනං මේකයි සීළු බුදුවරයන් වහන්සේලාගේ අනුශාසනාව. එනිසා අප මෙතනොත් කළ යුතු වන්නේ සිදුවෙන්න තියෙන සියලුම අකුසල් සිද්ධ නොවන හැටියට හිත ආරක්ෂා කරගන්න. කළ හැකි තාක් කුසල ධර්මයන් රැස් කරනවා. සමථ විපස්සනා භාවනා වඩමින් හිත පිරිසුදු කරනවා. මේ ක්‍රම තුනද කියනවා සීල සමාධි ප්‍රඥා කියලා. මේ සීල සමාධි ප්‍රඥා නමින් කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. සීලයෙන් සම්මා වාචා සම්මා කම්මන්ත ආජීව තුන කියවෙනවා. සමාධියෙන් සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියවෙනවා. ප්‍රඥාවෙන් සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියවෙනවා. මේ සීල සමාධි ප්‍රඥා දිනනකොට මාර්ගාංගයන්ට වැඩෙනවා. මාර්ගාංගයන්ට වැඩෙනකොට බෝධිපාක්ෂික ධර්ම 37ක් වැඩෙනවා. පාරමී 10ම වැඩෙනවා. එතකොට මේන් අප පැහැදිලි කර ගන්නට ඕන අප විසින් කළ යුතු වන්නේ සීල සමාධි ප්‍රඥා වැඩෙන හැටියට ජීවිතේ පුරුදු කිරීමයි. මේක හිතන්න පුළුවන්. ඔබ නම් වනගත වෙලා මිසක් කරන්න බෑ කියලා හිතන්න පුළුවන්. නෑ එහෙම නෑ. තමන්ගේ ගයනක ජීවිතයේදී මේක කරන්න පුළුවන්. හැම කුසාසිතකදී මේ තුන වැඩෙන හැටි තේරුම් ගන්නට ඕනේ. අපි හිතමු මලක් දැක්කා. මේ දැක්ක මලෙන් අපි සීල සමාධි ප්‍රඥා පුරා ගන්නවා. කොහොමද? මේ මලේ වර්ණේ බුදුරජාණන් වහන්සේට ගෞරව පූජාවක් වේවා. අන්න සීලයටයි ත්‍රිපිටකයක් කළා. ඊළඟට බුදුරජාණන් වහන්සේ කියන වචනේ දී කරනකොට සමාධියක් හිතේ ඇතුළ කුසාසිතේ සමාධියක් තියෙනවා. චිත්තක්ෂණේ කාටි. ඊළඟට මේක අපි සිහි කෙරුවේ කුසාසිත ඥාන සම්පූර්ණ සිත. අන්න ප්‍රඥාව. මල නිසා සීල සමාධි ප්‍රඥා තුන වැඩිනවා. දැන් මඳුරේ කියදිනවා අපි ඇඟි. මඳුර වෙදෙනකොට අපි හිතනවා මේ මඳුර අපේ ජාති මගේ අම්මා, මගේ තාත්තා, මගේ අයියා මල්ලී නංගි පුතා දුව. පෙර ජාතියේ මේ මඳුර සක්විත රජකෙනි, සක්දේව රජකෙනි, බ්‍රහ්ම රජේ. මමත් අතීතයේ ඔය වගේ මඳුරුවන් වෙච්චවාර අනන්තයි. මේ මඳුරුවා නිදුක් නිරෝගී සුවපත් වේවා. මේ මඳුරුවාට මම මේ මෛත්‍රී මේ බොන්ද දෙනවා. මේ මඳුරුවාගේ සිතේ කුසල් සිත් පහර වෙලා අපට වාගොත මනුලෝ උපදින් ලැබේවා. කල්‍යාණ මිත්‍රයන් ලබාගෙන පාරමී පුරා සසර දුකින් මිදී නිවන් දකීව. බලන සීල සමාධි ප්‍රඥා තුනම ආවන්නේ එතන මඳුරුවා නොමරා හැරීම පානාදී කාසා වේරමණි අනේ සීලය. ඊළඟට අපි මේ මඳුරුවා ගැන කොච්චර හිතුවද? අනේ සමාධිය. මඳුරුවා ගැන ඉතල අපි අපේ හිත පිරිසිදු කරගන්න නුවණින් අන්න ප්‍රඥාව. මඳුරුවා නිසා අපි සීල සමාධි ප්‍රඥා තුනක්ම ගොඩනගාගත්තා. දැන් අපි ආහාර ගන්නවා. මේ ආහාර ගන්න වෙලාවේ අපි පළමුවෙන් හරි අවසානයේ අදිපත් වෙනස් හරි කාර දෙකක් සැකකොට වෙන් කරනවා. හිතෙනවා මගේ මේ ආහාරය අපාද විපාද චතුස්පාද බහුපාද කවරෝ සැකකොට සැපපිලිස වේවා. මේ ආහාරයේ පරිභෝග කරන සත්‍ය නිදුක් නිරෝගී සුවපත් වේවා, දුකින් මිදේවා, නිවන් දකීවා. මේ ආහාර ධානේ මට අසවල් ගෝතිය නිවන් සුවපිලිස වේවා. අර අපත්‍යන්නකින් ඉදුන ආහාර ටික නිසාද සමාධි සීල සමාධි ප්‍රඥා තුන වැඩෙනවා. අර විදිහේ ඒ චාරිත්‍ර ශීලයක් තමයි මේ පරිත්‍යාගය. ඊළඟට ඒ සම්බන්ධ මානසිකාරකෝණේ තේ සමාධිය සමාධිය. ඒ කියන්නේ ආබෝධයේ ප්‍රඥාවයි. සීල සමාධි ප්‍රඥා තුනම එක සිතේ පහළ වෙනවා. මේ වාගේ තමයි. දැන් අතු උදේ නිින්දෙන් අවදින උිතා ගන්න මම ආද ඉතිපිසෝ ගාථාවෙන් දවස ගෙවන්නේ තෝනි කියලා. දවස පුරාම ඉතිපිසෝ ගාථා ඉතිං කියව කියවා දාසේ දෛනික වැඩ කරනවා. හැම වෙලාවෙම සීල සමාධි ප්‍රඥා වැඩෙනවා. ඉතිපිසෝ ගාථා දේකරන්නේ කයින් වචනින් සිතින් අකුසල් සිදුම වී යනවා. අන්න සීලය. කයින් වචනින් සිතින් දැන් මනසකාරයක් පාසා සිටේ නිකුසක්. අන්න සමාධිය. ඒ සම්බන්ධ අපි සිහිය පිළිගනකොට නුවණක් පහළ වෙනවාමයි එතකොට ඒක ප්‍රඥාව. එවනත් ආපෝදේ හිතා ගන්නවා මං අද මෛත්‍රියෙන් දවස ගෙවන්න ඕනේ. මං අද පිළිකුල් භාවනාවෙන් දවස ගෙවන්න ඕනේ. මං අද මරණ සතියෙමනි එකලිනින් දවස වැඩ කරන්න ඕනේ. මං අද මහා මංගල සූත්‍රයේ හිතින් කියවමින් දවස වැඩ කරන්න ඕනේ. මං අද රත්න සූත්‍රයේ හිතින් කියවමින් දවස වැඩ කරන්න ඕනේ. මං අද කරණීයත්තේ සූත්‍රයේ භාවිතා කරමින් දවස වැඩ කරන්න ඕනේ. මේ වගේ භාවිතා කරන්නේ කරන්නේ මොකද සිද්ධ වෙන්නේ? සබ්බ පාපස් අකරණම් කියන සීලයක් කියනවා. කුසල සුප සම්ප්‍රදායෙන් සමාධියත් වැඩෙනවා. සචිත්ත පරියෝධපණම් කියන හිත පිරිසුදු වෙනවා. මේ විදිහට තමයි අනුපිළිවෙලින් අපේ බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව අනුගමනය කළ යුතු වන්නේ. එතකොට මේ ජීවිතය පරිජේක් වෙනා ඉතල වෙනසක් නැහැ. දරිද්‍රද තියෙන වෙනස නම් ජීවිතින් තුන්ද වඩා වැඩි විවිධයකින් මුළු ජීවිතේම කපකල්ල සීල සමාධි ප්‍රඥා පුරන් අවසාස තියෙනවා. මේ ජීවිතයේදී කොපමණ ජීවිතයතු තිබුණත් නැනවතා විසින් මේ අනුගමනයේ කිරීමෙන් ලොකු මානසික සෝයාක් විතර මුලින් කියපු සිටු පුත්‍රයාට වාගේ. ඒක නිසා ලෝතුරා බුදු පියාණන් වහන්සේ දේශනා කළ මේ භාවනා කළ යුතු වැඩි යුතු දේ අතුලෙන් ප්‍රධාන තැන වන්නේ සිතයි. ඒ සිත භාවිතා බහුලී කරගත් උත්තමයන් වහන්සේලා රහත් උනා, පතේ බුදු උනා, ලෝතුරා බුදු උනා. විස්තරදී සිත දියුණු කරලා එමගින් ආර්ය අෂ්ටායක මාර්ගය වඩලා බෝධිපාක් ධර්මයන් වඩලා පාරමී ධර්මයන් පුරලා බුදුබා, පතේ බුදුබා, රහත් බව ලබාගත් උත්තමයන් වහන්සේලාට සිතින් කයින් වචනේ සමකල්ලි අපේ ගෞරවාචාර උත්තමාංග නමස්කාරය වේවා. අපේ ජීවිතේ පුරා රැස්පත් කරන සෑම කුසලයක්ම අපට බෝධිපාක්ෂික ධර්ම බවට ආර්ය අෂ්ටාංග මාර්ග බවට පාරමී පාදපත් වී සතු බෝධි චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේ ආબોධ වේවා කියා ප්‍රාර්ථනා